नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा किसारण शरणयामि साधु පින්වත්නි දැන් අපි හවස් වරුවේ ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ අභිසමයේ සංයුත්තේට ආයති දේශනාවක් මේ දේශනාවේ නම සම්මසන සූත්‍රය සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ යම් කිසි කරුණක් නුවණින් විමසීම යම් කිසි කරුණක් නුවණින් විමසීමට කියනවා සම්මර්ෂණය කරනවා කියලා. එතකොට ඒකේ පාලි වචනේ සම්මසන නුවණින් විමසීම ගැන බුදුරජාණන් වහන්සේගේ දේශුම. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කුරු කියන ජනපදයේ. දිල්ලියට ආසන්න කුරු කියන ජනපදයේ කම්මාස ධම්ම කියන කුරු ජනපද වාසීන්ගේ නියම් ගමයි. ඔබට අහලා පුරුදු ඇති මේ කුරු කියන ජනපදයයි කම්මාස ධම්ම ගමයි. ඒ කම්මාස ධම්ම කියන නියම් ගමේදී තමයි ඔව් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව වදාළේ. එදා මේ නියම් ගමේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතා අහනවා සම්මසතනෝ තුම්මේ භික්කවේ අන්තරා සම්මසනන්ති. මහණෙනි ඔබ මේ ජීවිත අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ නෝනින් විමසනවාද? එතකොට එක්තරා භික්ෂුවක් ඉදිරිපත් වෙලා කිව්වා එහෙමයි ස්වාමීනි මම මේ ජීවිත අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන නෝනින් විමසනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා භික්ෂුව කොහොමද ඔබ මේ ජීවිතය ගැන නෝනින් විමසන්නේ? එතකොට ඒ භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්න ආකාරය ගැන බුදුරජාණන් වහන්සේගේ හිතේ සතුටක් ඇති වුණේ නැහැ. උන්වහන්සේගේ හිතේ සතුටක් ඇති නොවුණු බව ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා. ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා හිටියා ඒතස්ස භගවා කාලෝ භාග්‍යවතුන් වහන්සේ මේට කාලයයි. ඒතස්ස සුගත කාලෝ සුගතයන් වහන්සේ මේට කාලයයි. යම් භගවා අන්තරා සම්මසනම් භාසෙය භාග්‍යවතුන් වහන්සේ මේ අභ්‍යන්තර ජීවිතයේ නෝනින් නිමසීම ගැන යමක් වදාරණ සේක්ද භගවතු සුත්තා භික්ඛුදා රිසන්ති. භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා මේ භික්ෂු පිරිස මේ මතක තබා ගනයි. එතකොට උන්වහන්සේ වදාලා තේනහි ආනන්ද සුනාත ආනන්ද එහෙනම් සවන්්‍යමාහන්න සාදුකං මනසිකරවත හොඳින් හොඳින් මෙනෙහි කරන්න බාසි සාමිතිමා කියා දෙන්නම් කියලා උන්වහන්සේ ඔන්න මේ අභ්‍යන්තර ජීවිතය ගැන නෝනින් විමසන්න කෙනෙක් කලිතු ආකාරයේ කියා දෙනවා. ඉද භික්ඛවේ භික්ඛු සම්මසනෝ සම්මසති අන්තරා සම්මසන. මහණෙනි මේලා භික්ෂුව කෙනෙක් අන්තරා කියලා කියන්නේ අභ්‍යන්තරය ඇතුළ ජීවිතේ සම්මර්ෂණේ නෝනින් විමසා බැලීම කිරීම මෙහෙමයි කියන කරන්නේ. එයා කල්පනා කරනවා යංකෝ ඉදං අනේක විදං නානක් ප්‍රකාරං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණං. මේ ලෝකේ ජරා මරණ වලින් යුක්ත අනේක වූ දුක් දුම්නස් හට ගන්නවා. ඒ කියන්නේ උපන්න මිනිසයාට නොයී කායික රෝග හට ගන්නවා, නොඒක් මානසික රෝග හටගන්නවා දැන් බලන්න මේ සීතලෙන් ඇතිවන පීඩා හටගන්නවා දැන් ඔබට මතක ඇති පසුගිය දවස්වල සීතල නිසා දිල්ලියේ පිටරටවල මිනිස්සු මැරුණා ඊළඟට රස්නි නිසා මිනිස්සු මැරෙනවා පීඩාවට පත් වෙනවා නොඒක් හිංසාවට භාජන වෙනවා දැන් ඔබ දකින්න ඇති භූකම්පන නිසා අර හයිටි කියන රාජ්‍යයේ චිලී කියන රාජ්‍යයේ පුදුමාකාර විදිහට මිනිස්සු මැරෙනවා දැන් මිනිස්සු දැන් උපන් සත්‍යය මැරෙනවා කියවන් පස්සේ මේකේ වායස භේදයක් නැහැ සමහරට බබාලා හම්බෙන්න අම්මලා මේකට අහු වෙනවා නේ ඊළඟට වයසක අම්මලා තාත්තලා අහු වෙනවා පුඩා දරුවෝ අහු වෙනවා තරුණ වයසේ දරුවෝ අහු වෙනවා මේකට මේ මරණය එනකොට ජරාවට පත් වෙනකොට රෝග පීඩාවලට පත් වෙනකොට අපිට වයසක් නැහැ තරහා තිරමක් තනක් කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ සියලු දෙනාටම එකම විදියට මූණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේක අපි එක එක්කෙනාගේ ජීවිතය තුළ අභ්‍යන්තර ප්‍රශ්නයක් නෙමෙයිද? මේ අපි එක එක්කෙනාගේ ජීවිතය තුළ තියෙන අභ්‍යන්තර ප්‍රශ්නයක් මේ. අපි රෝගවලට පත් වීම නොයේ කායික රෝග ඇති වෙනවා. සමහර අයට කායික රෝග ඇති වුණාට පස්සේ සමහර මිනිස්සු දවස් ගණන් කෑ ගහනවා දවස් ගණන් විලාප දෙනවා ඒ එයාට කරගන්න දෙන්නේ නැතුව හඬා වැටෙනවා සමහර අයට ඇති වෙනවා මානසික රෝග කායික දුක් හට ගන්නවා කායික දුක් නිසා කෑම නොකා ඉන්නවා නිින්ද නැතුව ඉන්නවා නොයේ වේදනාවෙන් ඉන්නවා මානසික දුක් ඇති වුණාම ඊටත් වඩා අමාරු වෙනවා මිනිස්සුන්ට නොයේ ආහාර ගන්න බැරුව යනවා නිින්ද නැතුව යනවා කල්පනාව නැතුව යනවා කරන කියන වැඩ කොටස් ගැන හිතාගන්න බැරු යනවා මහා පීඩාවට පත් වෙනවා එතකොට එයා කල්පනා කරනවා නෝන් විමසනවා කියන්නේ මොකක්ද යා නෝනින් කල්පනා කරනවා නෝන් විමසනවා ඇයි මේ වගේ ජරා මරණ දුකක් මට උරුම වුනේ ඇයි මේ වගේ තත්යකට මම මුණ දුන්නේ ඇයි මට මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කියලා එකිනා නෝනින් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා නෝනින් විමසනවලු මෙහෙම ඇයි මෙහෙම වෙන්නේ කිස්මින් සති ජරා මරණං හෝති ඇයි මේ මොකක් නිසාද මට මේ විදියට ඔව් මේ මරණයට පත් වීම ජරාවට පත් වීම කායික පීඩා මානසික පීඩා කායික හිංසා මානසික හිංසා මේ ඔක්කොම විඳෝ විඳෝ ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි කියලා එයා නෝනින් කල්පනා කරනවා කිස්මින් සති ජරා මරණං හෝති කුමක් නිසාද මේ ජරා මරණ ඇතිවන්නේ කිස්මින් අසති ජරා මරණ නොහොති මේක මේ ජරා මරණ නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද කුමක් නැතිවීමෙන්ද මට මේකෙන් බේරෙන්න ගැලවෙන්න පුළුවන් වෙන්නේ එහෙම කල්පනා කළා මෙයා හොයා ගන්නවා නෝනින් කල්පනා කළා මෙයා හොයා ගන්නවා මේකේ හේතුව මේක හරි ලස්සනයි පින්වත්නි මේ දේශනේ මේක උන්වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයට අයිති දේවල් තනි වචන වලින් කැටි කරනවා හේතු දෙක තුන එකට ඒකයි මේකේ තියෙන විශේෂත්වය. දැන් ඔන්න ජරා මරණ ගැන අපිට කෙලවර නැති දේවල් තියෙනවා කල්පනා කරනවා නම්. ඒ කියන්නේ මේ දුක විඳින්න මිනිස්සුන්ට මේ හැදිලා තියෙන විදිය සමහර මිනිස්සු උපන් දවසේ ඉඳලා බඩගින්නේ. සමහර මිනිස්සු උපන් දවසේ ඉඳලා ඉන්න තැනක් නැහැ. සමහර මිනිස්සුන්ට ඔක්කොම තියෙනවා සමගියක් නැහැ. සමහරුන්ට හැමදේම තියෙනවා ලෙඩින්. ඉතින් මේ වගේ හිතාගන්න බැරි දුකකින් මිනිස්සයා විඳෝ විඳෝ ඉන්නේ. එතකොට මේක කල්පනා කරද්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ නෝනින් කල්පනා කළා එයා හේතුව හොයා ගන්නවා යංකෝ ඉදං අනේක විදං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණං මේ ජරා මරණ සහිත නානප්පකාර දුකක් මේ ලෝකේ තියෙනවාද ඉදංකෝ දුක්ඛං මේ දුක වනාහි උපදි නිදානං උපදීය නිසා ඔන්න අලුත් වචනයක් උපදි නිදාන එතකොට දැන් මේකේ මේ උපදි කියන වචනේ දැන් අපි දන්නවා ජරා මරණ ඇතිවන්නේ කුමක් නිසාද? ඉපදීම නිසා. මේ ඉපදිච්ච නිසානේ අපිට මේ සියලු වදයක්ම විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ ඉපදීම නිසා. ඉතින් අර මේ පටිච්ච සමුප්පාදයේ හැදෙන තාකල් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන තාකල් මේ කෙලෙස් ප්‍රහාණය නොවන තාකල් අපිට කවදාවත් කිසිම ප්‍රාර්ථනාවකින් කිසිම යාදින්නකින් අපිට මේ රටා වෙනස් කරන්න බැහැ. ඉතින් මේ නිසා. එතකොට අපි ඒක ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයි. උන්වහන්සේගේ ධර්මයේ තුල තමයි කියන්නේ ජාතිපත්‍ය ජරා මරණ. ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා කියලා. දැන් අපිට ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. අපි ඉපදිලා කායික දුක් විඳිනවා, මානසික දුක් විඳිනවා. අල්ප වශයෙන් තියෙනවා කායික සැපයක්, අල්ප වශයෙන් තියෙනවා මානසික සැපයක්. අපි අර දුක දුම්නස ඔක්කොම යට කරගෙන අමතක කරලා අපි අර පොඩි සැපේට අපි මුලා වෙනවා. එකද අපි මුලා වෙන්නේ කාලය තිස්සේ අපි මේ මමයේ මාගේ කියා වැළඳ සිටින නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙනවා මේ අපිට මේ සීලම දුක් දුම්නස් කම්පටළු වලට හේතුව ඉපදීමමයි. අර මම පසුගිය දවස්වල බැලුවා මේ ඉන්දියා ඉතිහාසයේ. ඉන්දියා ඉතිහාසයේ තියෙනවා මේ ආක්‍රමණ වෙද්දි මේ රජවරු මේ දැන් අපි ගත්තොත් ඔන්න මුසල්මාන ආක්‍රමණය එනවා. එනකොට ඒ කාලේ තිය Hindu රජවරු බෞද්ධය ගැන විස්තරේ නැහැ. ඉතින් ඒක තනි කරම මම හිතනවා ඒක මේ ලේවලින් ලියවිච්ච ඉතිහාසයක් තියෙන්නේ. ඒකේ තියෙනවා මේ රාජමාලිගාවල් තියෙන ගුහාවල්. ද පරිදීගෙන එනකොට රජුරෝ කරන්නේ ඒ බිසවුන් වහන්සේලා ඒ ඔක්කොම අර ගුහාවට දාලා ගිනි තියනවා. එතකොට අර ඔක්කොම අමුවේ පිච්චිලා මැරෙන්න ඕනේ. ඊළඟට සමහර තැන්වලදී ඒ ගුහාවල් නැති තැන්වලදී කරන්නේ දැන් අරෙන් සටන හේගෙන එනවා. දැන් අර මුස්ලිම් කාර්යෝ ගහගෙන එනවා. ගහගෙන දැන් මේ කොටසක් යුද්ධයට ගිහිල්ලා දැන් පණිවිඩය වෙනවා. කරන්න දෙයක් නැහැ. පරදිනවා කියලා. එතකොට කරන්නේ අර ළමයි වයි ගෑනු ටිකයි ඔක්කොම කාන්තාව ටිකයි ඔක්කොම එකතු කරලා හිට අර තියෙනවා ඒගොල්ලන්ගේ දේවල් දොරවල් බඩු මුට්ටු ඇඳුම් පළඳු ඔක්කොම පිරිස මැද්දට දාලා අර වටේට දානවා. දාලා ගිනි තියනවා. ඒතර ඔක්කොම අමුමමී තමයි මැරුණට පස්සේ අරගොල්ලෝ කරන්නේ කඩුවලින්ම තමන්ව මනසගෙන මැරිනවා. හරි පුදුම හිතෙනවා මේ මේ ඉතිහාස කියවද්දි මේ මිනිස්සු මැරිලා තියෙන විදිය. අර අපිට මං හිතන්නේ මේ මේ මානව ඉතිහාසයේ මනුෂ්‍ය ඝාතන අඩුම කාලයක් තමයි අපි මේ ගත කරපු මේ අවුරුදු 50ට. අවුරුදු 100ක් වගේ කාලේ මනුෂ්‍ය ඝාතන අඩුම කාලේ. අඩුම කාලේ. එතකොට ඒකේ පෙන්නනවා සමහර අවස්ථාවලදී මිනිස්සු පිපාසයෙන් මැරෙනවා. යුද්ධයක් අවසන් වුණාම ඉතුරු වෙනා මිනිස්සු ටිකක්. ඒ ඉතුරු වෙන මිනිස්සු මැරෙන්නේ බඩගින්නේ. ඉතින් එහෙම තමයි මේ ඉතිහාසෙ තියෙන්නේ මේ ජරා මරණ වලට තියෙන සම්බන්ධ ඉතිහාසෙ. ඉතින් ඒ නිසා මේ ඉපදීම නිසා අපිට සංසාරේ කොච්චර වාර ගණනක් අපි මේ විදිහට අපිට අත්දකලා තියෙනවද කියලා අපිට කියාගන්න කියාගන්නත් බෑ. ඒක දන්න කෙනෙකුත් නැහැ. යම් දවසක හතරවෙනි ධ්‍යානෙ දూరు කළා පෙරවිසු කඳ පිළිවෙල දකින්න දවසට අපිට ඇසුඩයයි. මෙහෙම ගමනක්ද අපි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. දළු බැලමට අපිට එහෙම එකක් පේන්නේ නැහැ. අපිට හිතෙන්නේ කම් මේ අලුතින්ම ඇවිල්ලා කියලා. අපි හැමදේම ඉතින් අපි හිතන්නේ මේ අපේ ජීවිතේ හැමදේම අලුතින් පටන් ගන්නවා කියලා නේ. රස්සාව ජීවිතේ ඒකනේ හැමදේ හැමදේකම අපි සුභ මොහොත් බලනවා, සුභ නැකත බලනවා, සුභ යෝගය බලනවා. මේ ඔක්කොම කරන්නේ මොකද? අවිද්‍යාව නිසානේ. එතකොට ඉපදීම නිසා තමයි මේක අපිට සිද්ධ වෙන්නේ. ඉපදීම නිසා. එතකොට උපදින්නේ අපියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපදින්න හේතුව භවය. භවය කියන්නේ ඔව් දැන් බලන්න හොඳට හිතලා මේ භවය කියන එක අපිට තේරෙනවනේ. දැන් අපි ඔන්නේ දැන් මහමෙවුනාවටත් ආවා. දැන් එනවා. එතකොට අපේ ජීවන රටාවේ දැන් මහමෙවුනාවට ආවට පස්සේ යම් කිසි වෙනසක් වෙන්නේ නැද්ද? යම් කිසි වෙනසක් වෙනවා ජීවන රටාවනේ. අපි අලුතෙන් හිතන රටාව යම් කිසි වෙනසක් වෙනවා. ජීවිතය ගැන අපි ටිකක් ගැඹුරින් කල්පනා කරනවා. ජීවිතය ගැන පළල්ව හිතනවා. ඊළඟට පුංචි පුංචි දේවල් සමහර විට අපි ඉස්සර හිතවල තරහ පිටවාගෙන හිටපු දේවල් අපි අතාරිනවා. ඊළඟට සමහරු භවෙන් භවෙ පල්ලි ගන්න හිතාගෙන ඉන්නේවා තියෙනවා. ඒ ඔක්කොම යා අතාරිනවා. මේ මම මේ කොහෙද මේ යන්න හැදුවේ? මම මේ මොනවද හිතේ තින්නේ කියලා අසීමිත ලෙස බැඳිලා ඉන්නවා. සමහර අය බඩු මුට්ටු වලට, කැම්පින් ආවරණ වලට මේවා ඒගොල්ලෝ මැදිස්ත වෙනවා. මේ එතකොට මේ ජීවිතය තුල යම්කිසි වෙනසක්, ඒ වෙනස වීම තුලත් හටගන්නවා කර්මයක්. අර විදිහ යනකටත් එක්තරා කර්ම රටාවක් හැදෙනවා. ඒකෙන් වෙනස් වෙලා ධර්මයට එනකොට ධර්මේනුත් යම්කිසි රටාවක් සකස් වෙනවා. ඒ හැම එකක්ම අපිව විපාකයක් සඳහා අරගෙන යනවා. විපාකයක් සඳහා අරගෙන යනවා. ඒ විපාකයක් සඳහා අරගෙන යන ස්වභාවය ඒක අපි හිතාමතා කරන එකක් නෙමෙයි. ඒක චේතනාවක තියෙන ස්වභාවයක්. චේතනාව පහළ කරලා කර්මය රැස් කළාට පස්සේ ඒ කර්මයේ තියෙන ස්වභාවික නියාමයක් natural law එකක් මේ කර්මයේ තියෙන ස්වභාවික නියාමයක් තමයි ඒකේ විපාක එක එක විදිහට දෙන එක. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා මේ විපාක දෙන විදිහ හොයන්න එපා කිව්වා. ඇයි හේතුව? කම්ම විපාකෝ අචින්තියෝ මේ ඒ කර්ම විපාකය සිද්ධ වෙන රටාව සාමාන්‍ය මිනිසයාට ගණන් හදලා බෙදලා කොටලා කිසි ක්‍රමයකට හොයන්න බැරි විදිහක් තියෙන. ඉතින් මේ නිසා මේ භවය නිසා තමයි අපි උපතක් කරා යන්නේ. ඒකට භවය හැදෙන්න උදව් කරන්නේ උපාදාන. උපාදාන කිව්වේ යම් කිසි දෙයකට අපි ග්‍රහණය වීම. යම් කිසි දෙයකට ග්‍රහණය වුණාට පස්සේ ඒකින් ගොඩ එන්න අමාරුයි. ඉතින් මේ උපාදාන භව ජාති කියන තුනම එකතු කරලා උන්වහන්සේ වචනයක් පාවිච්චි කරනවා උපදී. හරි පුදුමයි. උන්වහන්සේ අර උපාදාන භව ජාති කියන තුනේම අර්ථය දෙනවා එක වචනයකින් උපදී. ඉදංකෝ දුක්ඛං උපදි නිදානං උපදි සමුදයං උපදි ජාතිකං උපදි පබවං. එතකොට මේ දුක ප්‍රභවය වෙන්නේ දුක උත්පාදනය වෙන්නේ දුකේ සම්භවය දුක හටගන්නේ උපදියෙන් කියනවා. උපදිය කියන එක අපිට සිංහලෙන් කියන්න තනි වචනයකට කියන්න අර්ථය තේරෙන්නේ නැහැ. මං ඒකට පාවිච්චි කළා කෙලෙස් සහිත කර්ම කියලා. මොකද ඒක අපිට වෙන කිසිම ආකාරයකින් ඒකට තේරෙන වචනයක් දෙන්න තේරෙන්නේ නැහැ. දැන් බලන්න මං කිව්වේ කියන්නේ උපාදානීය ක්‍රියාකාරීත්වය භවය ජාති තුනම සම්පින්දණය කරපු වචනේ තමයි උපදී. ඊර්වසි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක හොයාගත්තු එක්කෙනා මොකද්ද මේ දුක හටගන්නේ උපදී නිසා කියලා හොයාගත්තු එක්කෙනා එයා තේරුම් ගන්නවා මේ උපදී තියෙන නිසායි ජරා මරණ තියෙන්නේ. උපදී තියෙන නිසා ජරා මරණ තියෙන්නේ. උපදී නැත්තම් ජරා මරණ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අන්න ඒක කියලා ජරා මරණ මොකද්ද කියලා අවබෝධ කරගන්නවා. ජරා මරණ හටගන්නේ උපදී වලින් නිසා ජරා මරණ හටගන්න හේතුවත් එයා අවබෝධ කරගන්නවා. උපදී නැතිවීමෙන් ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා ඒකත් එයා අවබෝධ කරගන්නවා. ඒකේ නිදහස් වෙන්න තියෙන මාර්ගයත් අවබෝධ කරගෙන යයි මාර්ගයට යනවා. මෙන්න මේකට කියනවා මේ ජරා මරණ වලින් නිදහස් වීම පිණිස දුක් සේවීම පිණිස හැබෑලෙස පිළිවෙතට ආවා කියලා. ඊර්වසි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙලන්ට පුළුවන් කියනවා තවදුරටත් සම්මර්සණය කරන්න. තවදුරටත් නුවණින් විමසන්න. තවදුරටත් එයා නුවණින් විමසද්දී මේ උපදී ඒ කිව්වේ අර උපාදාන භව ජාති කියන මේ තුනේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන්නේ හේතුනේ මොකද්ද? නිදානෙ මොකද්ද? හටගත්තේ මොකද්ද? කුමක් ඇති කල්ලිද උපදී හටගන්නේ? කුමක් නැති කල්ලිද උපදී නැතිවන්නේ කියලා හොයනකොට එයා හොයා ගන්නවා. සෝ සම්මසමානෝ ඒවං පජානාති. එයා සම්මර්සණය කරද්දී ඒ කියන්නේ නෝනින් විමසද්දී හේතු හොයා ගන්නවා. උපදී තණ්හා නිදානෝ. උපදීට නිදානෙ මොකද්ද? තණ්හාව. තණ්හා සමුදයෝ. තණ්හාවෙන් තමයි උපදී හටගන්නේ. තණ්හා ජාතිකෝ. තණ්හාවෙන් තමයි උපදී උපදින්නේ. තණ්හා ප්‍රබවෝ. තණ්හාවෙන් තමයි උපදී ප්‍රබවන්නේ. මොකද්ද මේ තණ්හාව කියන්නේ? යම් කිසි දෙයකට අපේ සිත ඇදිලා යනවා. ඇදිලා ගියාට පස්සේ හිතේ ස්වභාවය මොකද්ද? හිතත් එක්ක ඒක එකතු වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ හිත? දැන් අපි ගත්තොත් යම් කිසි දෙයකට හිත ඇදිලා යනවා. අපි කියමු යම් කිසි රූපයකට හිත ඇදිලා යනවා. එහෙම නැත්නම් යම් කිසි ශබ්දයකට හිත ඇදිලා යනවා. යම් කිසි සුවඳකට හිත ඇදිලා යනවා. යම් කිසි රසයකට හිත ඇදිලා යනවා. යම් කිසි පහසකට හිත ඇදිලා යනවා. ඇදිලා ගියාට පස්සේ මොකද්ද ඇති වෙන්නේ අපේ හිතට? ඒක ඕනේ. හිත ඇදිලා ගියාට පස්සේ ඒක ලබා ගන්න බැරි නම් අපි කරන්නේ ඒකන හිත හිතිනවා. එම වෙන්නේ නැද්ද? අපි අපිට ලබා ගන්න බැරි නම් යම්කිසි රූපයක් අපේ හිතේ ඒ රූපේ කිරී ආසාවක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ හිතේ ලක්ෂණ මොකක්ද? ඒ හිතේ ආසාවත් එකතු වුණාම ඒක අපි සිත සිතා ඉන්නවා, සිත සිතා ඉන්නවා. ඒතර නිකන් අපිට නිකන් ගහක් දැක තිතින් ආන් අරයා වගේ ගහ. එතකොට අත්තක් හෙල්ලුණා තිතින් අරයා අත හොල්ලනවා වගේ. ඇයි අර මොකද්ද මේ හිතේ තියෙන්නේ ආරයට බැඳිලා එතකොට බලන්න මේ හිත යම්කිසි දෙයකට ආසා කර ඒක තමයි ආසාව කියන්නේ එතකොට දැන් අපි මේ හදන්නේ මේ ආසාව කියන්නේ මොකද්ද කියන වචනේ තෝරගන්නයි දැන් අපි ආසාව තෘෂ්ණාව කීකේ කිව්වට ඒකේ තියෙන භාවය ඒ කියන්නේ ඒකේ තියෙන ක්‍රියාකාරී ස්වභාවය මොකද්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ මොකද ඒ ක්‍රියාකාරී ස්වභාවයෙන් තමයි අර පස්සේ උපදින්නේ මොකද්ද උපදීය උපදීය කියන එක හටගන්න මොකෙන්ද තණ්හාවෙන් ඒ කියන්නේ යම්පිසි දෙයකට ආසා කළාට පස්සේ ඒ ආසා කිරීම හේතුවෙන් තමයි උපදීය හටගන්නේ අපි ගත්තොත් යම්කිසි රූපයකට අපි ආස කරනවා ආස කරලා අපි ඒ ගැන හිත හිතනකොට මොකද වෙන්නේ ඒ රූපේ නැතුව අපිට බැරි වෙනවනේ එතකොට ඒ කියන්නේ මොකක්ද උනේ අපේ හිත ඒක රූපයට ආසා කළා ඒ රූපයට ඇලුම් කළා ඒකට බැඳී ගියා ඒ බැඳී ගියාම නේක නැතුව බැරි වෙන්නේ එතකොට අපි යම්කිසි ශබ්දයකට ආසා කරනවා ශබ්දයකට ආසා කරාම මොකද වෙන්නේ දඟුනේ ශබ්දයෙන් අපි හිතනවා ඊට පස්සේ ඒ ශබ්දයටම ඔව් ඒ ශබ්දයට තියෙන ඇල්ම නිසා ඒ ශබ්දයේම ඒ ශබ්දයට අපි බැඳිලා යනවා ඊට පස්සේ ඒ ශබ්දයෙන් අපිට ගැලවෙන්න බෑ ඊට පස්සේ ඒ ශබ්දයත් එක්ක තමයි අපි ක්‍රියා කරන්නේ අපිට සුවඳකට ආසා හිතෙනවා ඊට පස්සේ ඒ සුවඳට අපි බැඳිලා යනවා රසයට ආසා හිතෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ රසයට බැඳිලා යනවා දැන් මට එක්කෙනෙක් හම්බ වුණා මේ ප්‍රේත ආත්මක ඉපදිලා යෝගියෙක් අවුරුදු 40ක් අවුරුදු 40ක් බ්‍රහ්මචාරී විදිහට තපස් කළා තපස් රැකලා මේ අයිස්ක්‍රීම් වලට තියෙන ආසාවෙන් එයා ප්‍රේත ආත්මකට ඇවිල්ලා කෙනෙකුගේ ඇඟට වැහෙනවා එයාලා කරන්න හොඳට අයිස්ක්‍රීම් කනවා දැන් එයා කියනවා ඇවිස්සුණා ඇවිස්සලා කිව්වා මට මම අවුරුදු 40ක් තපස් කළා මං ආත්ම භාව හතක් ආපස්සට දැක්කා මම දෙවියන් බමුණෙක් කතා කළා මට මේ දිවි ලෝකයන් හොඳට තියෙද්දි බ්‍රහ්ම ලෝකයන් හොඳට තියෙද්දි මගේ එක ආශාවක් ඉස්සරහට ආවා කිව්වා ඒක තිබුණා කිව්වා මගේ බලපවත්ත පවත්ත ඊට පස්සේ තව කෙනෙකුට උදව් කරන්න තිබිච්ච කැමැත්ත නිසා අර උදව් කරන්න තිබිච්ච එක්කෙනාට වැහුණා ඒ උදව් කරන ඔයා හැබැයි අයිස්ක්‍රීම් ඕනි දැන් බලන්න මේ අපිට හිතාගන්න බෑ අර මේ උපදීය හැදෙන විදිය නේ උපදීනේ යම්කිසි දෙයකට ආසා කළාට පස්සේ මේක හොඳ වචනයක් ඒ කියන්නේ භව ජාති කියන තුනම වෙනුවට අපිට එක වචනයක් පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව උගන්වනවා එතකොට මේ විදිහට දැන් ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස මනසට සිතෙන අරමුණු මේ සියල්ලට සිත ඇලුනහම මොකද මේවට ඇලෙන්නේ ඇයි මේවා තියෙනවා ආස්වාදයක් ඇති කළ දෙන්න ගතියක් ඇහැට පෙනෙන රූපේ තියෙනවා ආස්වාදනීය බවක් කනට ඇහෙන ශබ්දේ තියෙනවා ආස්වාදය ඇති කළ දෙන්න ගතියක් ඒකිනම් යම්කිසි වින්දනයක් උපද්දවලා දෙන ගතියක් තියෙනවා සුවඳේ තියෙනවා ආස්වාදය ඇති කරන ගතියක් රසයේ තියෙනවා ආස්වාදය ඇති කරන ගතියක් පහසේ තියෙනවා ආස්වාදය ඇති කරන ගතියක් අරමුණු වල තියෙනවා ඒ ආස්වාදය ඇති වෙන ගතිය නිසා අපි එකපාරට ඒකට ඇලෙන්නේ හැබැයි ඒකෙම තියෙනවා ආදීනෝ ඒකේ අනිත්‍ය වෙලා යන එක ඒකේ තියෙනවා දැන් අපි ගත්තා ආහාරයක් අපි ආහාරයක් අරගත්තාම මේ ආහාරයේ හදපු වෙලාවට උණුණුවේ තියෙන වෙලාවට සුවඳ නැද්ද අපි ඒක තියෙනවා කියම කන්න බැරි වෙලා උන් අපි ආශාවෙන් ඉන්නවා මේක කන්න ඕන කියලා උන් අරන් තිබ්බා අපිට හදිසිය ගවණක් යන්න වුණා කරදරයක් වෙලා හරි මොනවා හරි වෙලා අපිට යන්න වුණා අපි මේක අරන් තියලා ගියා දවස් දෙකක් පහ වුණා එන්න දැන් අරක දිහා බලන එකට කොහොමද ඒක ආදීනෙට පත් වෙලා නැද්ද නමුත් ඒක ආදීනෙට පත් වෙච්ච එක ගැන අපි කල්පනා කරේ නැත්නම් අපි කරන්නේ ඒක වීසිකලා ආය ආස්වාද හිත පුහිට ගන්නවා මේක නෙවෙන්නේ අපිට ඉතින් මේ නිසා අපි හැමදේම සිද්ධ වෙන්නේ මේකයි ආදීනවයක් පෙනිපෙනී තියෙන දේ අපි ආදීනවේ කල්පනා නොකර ඒක අතාරිනවා දැන් අපි ආදීනගෙන මෙනෙහි කළොත් ආස්වාදේ බැසගත්තු මනසට ඒක රුතු දෙන්නේ නැහැ ආස්වාදේ බැසගත්තු මිනිස්සු ගොඩක් මැදි අපි කිව්වොත් මේ බලන්න මේකනේ අනිත් වෙලා තියෙන කියලා අර මිනිස්සු මොකද්ද කියන්නේ ඔයාට පිස්සුද කියලා ආයෙ ඕක වීසිකල් අලුත් එකක් හදන්න කියයි මොකද හේතුව ඒක තමයි මේ ලෝකේ යන රටාව ඒක තමයි ලෝකයන් රටාව ඒකට කියන්නේ අපි අර යන රටාව දැන් අපි ගත්තොත් දියපාරක් නම් ඒක පහලට නම් යන්නේ පහලට යන විදියේ एक उड़ाटे अन्य विधि ऐने में बुद्धरे जन्मासे दीपु उन्हासे के लोके के न किया दीपु पीली वेले में लोके मिनुसे सम्मत करगने न रटाव निमे मुगदे सम्मत करगने रटाव तुले दुखे निदासे ने बह एक दुख का काराम या न रटाव तमा इति ऐनी सा उन्हासे देश नाकला यार उपदी होया गा तुए के ना ने उपदी टे हेतु मुकादे में केलेश्वर टे ग्रहणे वेला कार्म रेश्वी मटे हेतु मुकाद्द केल होया गे ने नगटे या होया गन्नो नगटे हेतु तन्ना हवाई इरवासे बुद्ध रजान मासे देश नाकरो ना तन्ना हवन एत्तं उपदी ने केल तन्ना हवन एत्तं उपदी ने एक याने तन्ना हवन एत्तं उपादानत्ने बावयात्ने ओ उपादानत्ने एत्तं बावयात्ने एत्तं इपदी मगुत ने ऐतो कुटे इपदी मग नेत्तं जरा मरन सोक वैलपीम दुग्धमना स्किचिवक ने अन्य एके ना होया गन्नवा तुष्णाव तमा मेकडे हेतु होया गन्या उपदी थांदुना गन्नवा उपदी हटगन्ने तुष्णाविंके लांदुना गन्नवा उपदी निरुद्धवन्ने तुष्णाव निरुद्धवी मेंके लांदुना गन्नो उपदी निरुद्धवन्ना वो मार्गे आर्यस्तांगिक मार्या के लांदुना गन्नो अन्य एके ना मैं उपदी वाली निदाहस वेन महासिगन्ना केनो दें बलन्ना मैं देशनावे उन्नाहसी इस्मतु कल्लती है ना मैं उपदी वाली निदाहस वेन केला एक ऐन अर कारण उत्तुन है नहीं मनादे उपादान बाव जाति उपादान बाव जाति के न थुनेंग बेर इंदनं तन्नावे इंतमें निदाहस वेन दीन ऐसे उन्नाहसी देशनाकरनुआ महानि� अभ्यंतर जीविते ज्ञान नोने हिमसादि तन्हा पनायं कत्त उपज्जमाना उपज्जति कत्त निमिषमाना निमिषति में तन्हा उपदिन्ने कोहेद तन्हा हटगान्ने कोहेद तन्हा पदिंच विलासितिन्ने कोहेद तन्हा क्यों मुकद्दापि याम किसी देकट सीते अधि याम अपि ये मतेरुंगा तो देची याम किसी देकट सीते अधि याम केलेस हटेगान नहीं दिए थे, दंग आपे गत तो आपे ही तो ऐडिले अनुवाने धर्म ही था, दंग बुद्धराजन मासे देशनाकरण वाले का सूत्र एक अनिवर्ण किन सूत्र देशनामे आंगुत्तर निकाये, किन्हें धर्म ही आहानो, आहानो कोटा त्यागे सीते धर्म ही टे ऐडी यानो, धर्म ही टे सीते ऐडी याने कटे सीते बिन्निविनस दिया, दं केलेस उपाद्य वना रूपे कट सीते अधिलगी होत उपदी हटागन्नो रूपे कट सीते अधिलगी होत ते तुष्णाव हेतुं उपादान हटागन्नो उपादान हेतुं बावे हटागन्नो बावे हेतुं इपदी म हटागन्नो ऐतो कट केलेस उपाद्य वना शब्दे कट अधिलगी होत आस्वादनीय शब्दे कट अधिलगी होत आस्वादनीय रसे कट अधिलगी होत � ना ये रटावट ऐ दिले ना, नमो दं धर्मे की उन्हें धर्मे तीन शब्द या, नमो ते धर्मे उगन्नन ये उगन्नन वचन है, ये बुद्ध रजान वांसे सुयागन वचन है, उन्नासे बाहवितांकरन वचन है, उन्नासे के बाहवितांकरन रटाव है, उन्नासे के देशना शायले है, उन्नासे के में प्रातिहारे अनुशासनी प्रातिहारे याग स्थिति रागे हटगान ना विनोट सिद्ध बनी पांच निवरण अंगिं सित बहर रही है पांच निवरण अंगिं सित बहर बच्चे का मांग आवृत्ति इट सुदुस्व आकार इट सित सकस्यनो बुद्ध रजान ना सी देश ना करनो ऐनी सा केनो आहागने इन्नो कुटे धर्मे आवृत्ति बनी दम बलने बुद्ध रजान ना से उन्नासे जीवमानो वैदसिति ये लाभन नहीं कहीं इउनासे तुलती न है किया आवाई इलंगटे आहाने की नातुलती न है किया आवाई मुग्ध आहाने की नातुलती न है किया आवा कीने की नातुल है किया आवा तीन न ओनी अनिवार्य में ये है किया आवा आपके शास्त्रों नासे तुले तीबुना एकें यहाँ समान करण पुलंग के ने लोके लोके ने ऐतो कोटे उन्नासे धर्मेट ऐतो कुछ धर्मेट सीते ऐबीला गया हमारे के प्रतिपाल ये मुकाद्दे निवरण अंगे की तो बहरे बिनो बहरे जगह में पटिसाम पादे निदाहस्य नाकारेट ජීවිත අවබෝධය ඇති කරලා දෙනවා. දැන් මෙතන කියන්නේ සිත ඇදිලා යෑම කියලා ඒක නෙමෙයි. මෙතන අපි කියන්නේ සිත කිලුට වෙන ආකාරයට. එක්ක සිතට රාගය හට ගන්නවා, එක්ක ද්වේෂය හට ගන්නවා, එක්ක බය හට ගන්නවා, තැති ගැනීම හට ගන්නවා, සැකේ හට ගන්නවා. මොකක් හරි අපේ තියෙන ජීවිත රටාවට අවුලට අවුලක් එකතු වෙන්න හැදෙන විදියකට තමයි මේ තෘෂ්ණාව තියෙන්නේ. එතකොට ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා ඒ තෘෂ්ණාව ගැන යා නෝනින් කල්පනා කරනවා. මොකක් ගැනද කල්පනා කරන්නේ? තෘෂ්ණාව ගැන. යංකෝ කිංචි ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපද්දිති. යම් දෙයක් ලෝකේ ඇද්ද ප්‍රිය, කැමැත්ත ඇති වෙන, ඒ කියන්නේ ආශාව උපද්දවන, ඊළඟට මිහිරි ස්වභාවය ඇති කරලා දෙන, මං අර කිව්වේ ආස්වාදනීය ස්වභාවය ඇති කරලා දෙන, අන්න එතන කියනවා මේ තණ්හාව කියන මේ භාවය, භාවය කියලා කියන්නේ මේකේ ඇති වෙන මානසික ස්වභාවය, ඒක මේ මේක ඇති වෙන්නේ. අන්න එතන කියනවා තැම්පත් වෙලා තියෙන නිමිසමාන නිමිසති. නිමිසති කියන්නේ එතන යා මේ තණ්හාව එතන තමයි ක්‍රියාත්මක වෙවි තියෙන්නේ. මහණෙනි කොහෙන්ද මේ තණ්හාව තියෙන්නේ? චක්කුං ලෝකේ පියරූපං සාතරූපං. එතකොට අපි එක එක්කිනා පාවිච්චි කරන මේ ඇස කියන්නේ තණ්හාව ක්‍රියාත්මක වෙන තැන, තණ්හාව පදිංචි වෙලා ඉන්න තැන. මෙතන කියන තණ්හාව තියෙන්නේ. දැන් ඇස තමයි ප්‍රිය ස්වභාවය ඇති කරන, මීරි ස්වභාවය ඇති කරන දේ. ඊළඟට මොකද්ද? කන තමයි ප්‍රිය ස්වභාවයේ මීරි ස්වභාවය ඇති කරන දේ. ඊළඟට නාසය ප්‍රිය ස්වභාවයේ මීරි ස්වභාවය ඇති කරන දේ. ඊළඟට දිව ප්‍රිය ස්වභාවයේ මීරි ස්වභාවය ඇති කරන දේ. ඊළඟට මේ කය ශරීරයේ තමයි ප්‍රිය ස්වභාවයේ මීරි ස්වභාවය ඇති කරන දේ. ඊළඟට මනස. මනස තමයි ප්‍රිය ස්වභාවයේ මීරි ස්වභාවය ඇති කරන දේ. දැන් බලන්න කල්පනා කරලා අපිට මේ හය නැද්ද? අපිට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා, මනසක් තියෙනවා. දැන් අපි ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් පහස ලබනවා, මනසින් අරමුණ ගන්නවා. ඔබට මතකද දැන් මේ සම්මන්සන සූත්‍රයේ කතා කළේ බුදුරජාන් වහන්සේ අන්තරා සම්මසනං. අන්තරා කිව්වේ ඇතුලේ. දැන් බාහිර සම්මර්සණයට තමයි අයිති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු. දැන් බුදුරජාන් වහන්සේ මේ කියන්නේ මොන සම්මර්සණයේද? අභ්‍යන්තර සම්මර්සණයේ. ඇතුළ ජීවිතේ, තමාගේ ඇතුළ ජීවිතේ විමසා බලද්දී එයාට කරුණු පහකින් හයකින් තමයි විමසා බලන්න තියෙන්නේ. මොනවද ඒ කරුණු හය? ඇස, කන, නාසය, දිව, ශරීරේ, මනස. බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය හයේ කියනවා තෘෂ්ණාව පැලපදියංගලා තියෙන්නේ. ඔන්න ඔය හයේ කියනවා තෘෂ්ණාව ලැබගෙන තියෙන්නේ. මොකද ඔය හයේ කියනවා තෘෂ්ණාව උපදින්නේ. දැන් එතකොට දැන් අපි නාම රූප ප්‍රත්‍යෙන්නේ මේ ඇස කන නාසය දිව කය මනස තියෙන්නේ. දැන් අපි පටිසම්පාදයේ ඉගෙනගෙන තියෙනවා නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසා තමයි මේ ඇස, නාම රූපයෙන් තමයි කන හටගන්නේ, නාම රූපයෙන් තමයි නාසය හටගන්නේ, නාම රූපයෙන් තමයි දිව හටගන්නේ, නාම රූපයෙන් තමයි කය හටගන්නේ, නාම රූපින් තමයි මනස හටගන්නේ. එතකොට මේ හට අරගෙන තියෙනවනම් නාම රූප ප්‍රත්‍යයෙන් මේ ආයතන කියලා හයක්. එතකොට මේ හය තුලම තියෙනවා අපිව සංසාරයට ඇදලා දාන කාරණේ. ඒ හය තුල තියෙන සංසාරයට ඇදලා දාන කාරණේ මොකද්ද? ඇලීම. එතකොට අපේ මේ ඇලීම හටගන්න ස්වභාවයේ ඇලීම පැවැත්ම, ඇලීම ලැබුම්ගෙන සිටින ඇලීම නවාතැන්ගෙන තියෙනවා ඇහි. එතන තෘෂ්ණාව නවාතැන්ගෙන තියෙනවා කනේ. ඒකයි අපිට මේ ඇදීගෙන යනකොට අරමුණු වලට වලක්ක ගන්න බැරි. ඇයි දැන් ඇහැට රූපයක් දැක්ක ගමන් ඇයි මේ ඇහි තියෙනුනේ පස්සේ? චක්කුම් ලෝකේ පිය රූපං සාද රූපං එත්තේ සාතන්නා උපජ්ජමාන උපජ්ජති එත්ත නිමිසමාන නිමිසති. ඇස තමයි මේ ලෝකයේ තියෙන ප්‍රිය ස්වභාවයෙන් යුතුදී, මිහිරි ස්වභාවයෙන් යුතුදී. මෙතන තමයි තෘෂ්ණාව උපදිතොත් උපදින්නේ තෘෂ්ණාව නැවතුනොත් නවතින්නේ පදිංචුනොත් එතකොට දැන් මේ අපේ ජීවිතේ වැඩෙනකොට ඔන්න දැන් මේ රටාව තුල අපි ඉන්නව අපි දැන සිටියේ නැහැ ඇත්ත වශයෙන්ම අපේ ජීවිතය තුල පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවා කියලා හෝ අපේ මේ ආයතන වල මේ තණ්හාව කියලා දෙයක් මේකේ තියෙනවා කියලා හෝ එහෙම අපිට බැලුව බැලමට ප්‍රකට වෙන්නේ නැහැ මොකද හේතුව අපි මෙතන ඉන්න නිසා ඒ තුල ඉන්න නිසා එතකොට බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ මහණෙනි මේක හටගෙන තියෙනවා මේ මේ තෘෂ්ණාව ඔබේ තෘෂ්ණාව තියෙන්නේ මේ මෙතන කියනවා කොහෙද තියෙන්නේ තෘෂ්ණාව එතකොට ඇසී තියෙන්නේ දැන් තෘෂ්ණාව කියන එක ඇහැ තුල තියෙනවා නම් පිළිහිටලා අපිට පුළුවන් ද මේ රූප බලද්දි තෘෂ්ණාවට නොගන්න ක්‍රියා කරන්න බෑනේ එතන තෘෂ්ණාව කියන එක කණේ පිළිහිටලා තියෙනවා නම් ශබ්දේ කනට එනකොටම මිහිරි ශබ්දයට හැලිනවා කියන එක නවත්තන්න පුළුවන්ද බෑනේ තෘෂ්ණාව කියන එක නාසයේ පිටලා තියෙනකොට මිහිරි සුවඳ දැනෙනකොට තෘෂ්ණාව හටගන්න එක වළක්වන්න පුළුවන්ද බෑනේ තෘෂ්ණාව කියන එක දිවේ තියෙනවා නම් දිවට රස දැනුණාට පස්සේ අපි ඒ රසේ තෝරාගෙන ඒකට හිත පිටව ගන්න එක සිබීම සිද්ධ වෙනවානේ එතකොට තෘෂ්ණාව කියන එක ශරීරයේ තියෙනවා නම් පහස දැනෙනකොට ඒ පහසට ඇදිලා යන එක තියෙනවානේ තෘෂ්ණාව කියන එක මනසේ තියෙනවා නම් දැන් බලන්න එතකොට අපිට බේරෙන්න තැන නෑනේ තෘෂ්ණාවෙන් ගැලවිලා ඉන්න පුළුවන් කියලා තැනක් නෑ දේශනාව කියන්නේ කොහොමද මහණෙනි මේ හයයි තමයි කියනවා තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ තෘෂ්ණාව හටගන්න විදිය මේකෙන් මේක තේරුම් ගැනීම පිණිස උන්වහන්සේ දේශනා කරනවා මේ විදියට අපි දැන් අපි ගත්තොත් උන්වහන්සේ මතකද ඔබට ඉස්සෙල්ලා කරන්නේ සීලයක් සමාදන් කරවල මේකේ තියෙන ඕලාරික පැත්ත නවත්ත ගන්නවා නේ ඊට පස්සේ උන්වහන්සේ උගන්වනවා ඔව් ඉන්ද්‍රිය සංවරය අධිකර ගන්න කියලා එතකොට දැන් ඉන්ද්‍රිය කියන්නේ අර තෘෂ්ණාව තියෙන තැන් ඇස් කන නාසය දිව කය මනස එතකොට මේ තැන් වලින් මේ තෘෂ්ණාවෙන් යන ගමන වළක්වන්න වීරිය ඇති කරගන්න කියන එක නේ කියන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කියනවා සංවර වෙන්න කියනවා දැන් මේක පෙන්වා දෙනවා මහණෙනි අතීතයේ හිටපු ශ්‍රමණවරු හෝ බ්‍රාහ්මණවරු හෝ යමක් ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් මීරි ස්වභාවයෙන් ඇද්ද ඒක ඒ දිහා දැක්කේ නිට්ටයයි කියලා නම් දැන් මේ අභ්‍යන්තර ගැනනේ අපි මේ කියන්නේ නේ අභ්‍යන්තර කරුණු කීයේද මේ කිව්වේ 6යි මොනවද මේ 6 ඇස කන නාසය දිව කය මනස මේ 6 ගැන දේශනා කරනවා අතීතයේ හිටපු අය මේ ඇස කන නාසය දිව කය මනස දැක්කේ නිට්ටි වශයෙන් නම් මේවා දැක්කේ සැප ලබා දෙන දේවල් හැටියට නම් මේවා දැක්කේ තමා හැටියට නම් මම කියලා නම් දැක්කේ මොනවද ඇස කන නාසය දිව කය මනස මේවා ලෙඩ හැදෙන්නවා කියලා නෙමෙයි නම් එයා දැක්කේ ලෙඩක් නැති ලෙඩ හැදෙන්නේ නැති ආරෝග්‍ය දේවල් හැටියට නම් මේවා දැක්කේ ඊළඟට මේවා තුල ආරක්ෂාවක් තියෙනවා කියලා නම් දැක්කේ ඒ කියන්නේ ඇස තුල Tamanට ආරක්ෂාවක් තියෙනවා කියලා නම් අතීතයේ කෙනෙක් දැක්කේ කන තුල නාසයේ දිවේ කයේ මනසේ ආරක්ෂාවක් තියෙනවා කියලා නම් දැක්කේ ඒ හැමෝ තුලම තණ්හාව වැඩුණා කියනවා ඇස කන නාසය දිව කය මනස තුල පිහිටලා තිබිච්ච දේ මොකද පිහිටලා තිබුණේ තණ්හාව ඒක වැඩුණා කියනවා ඒ තණ්හාව වැඩුච්ච නිසා ඒ හැමෝම තුල වැඩුණා කියන උපදී උපදී වැඩුණා කියනවා උපදී වැඩිච්ච නිසා ඒ හැමෝ තුලම වැඩුණේ දුක කියනවා හැමෝ තුලම වැඩුණේ දුක කියනවා ඉතින් දුකක් නම් හැමෝම තුල වැඩුණේ ඒගොල්ලෝ තුල ඒගොල්ලන්ට ජරා මරණ වලින් ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් වලින් නම් නිදහස් වෙන්න බෑ කියනවා කියනවා ඒ වගේම මහණෙනි අනාගතයේ මේ ඇසකර නාසයේ දිවකය මනස කියන මේ සතුට ප්‍රීතිය ඇති කරලා සිත අලෝණ තෘෂ්ණා උපද්දවන මේ 6 කෙනෙක් දැක්කොත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා ඒක තුල තමයි සැපේ තියෙන්නේ කියලා ඒක තමාගේ දෙයක් හැටියට ඒක ආරෝග්‍යයක් හැටියට ඒක බය රහිත ආරක්ෂාව තියෙන තැනක් කියලා අනාගතයේ ඉන්නයි දැක්කොත් ඒගොල්ලන්ටත් මඩන්න තියෙන්නේ තෘෂ්ණාව විතරයි කියන ඒගොල්ලන්ගේ වැඩෙන්නේ. ඊට පස්සේ තෘෂ්ණාව වැඩෙනවා නම් ඊට පස්සේ ඒගොල්ලෝ තුල වැඩෙන්නේ උපති කියනවා. උපදි වැඩෙනවනම් ඒගොල්ලන් තුල වැඩෙන්නේ දුක කියනවා. එහෙමනම් අනාගතේවත් මේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් ඒගොල්ලන්ට නිදහස් වෙන්න බෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි මේ වර්තමානයේ ඒකේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන මොහොතේ ඒ කාල පරිච්ඡේදේ ඒ වර්තමාන කාලේ මේ ලෝකේ මේ ඇස කන නාසය දිවකය මනස තමයි ප්‍රිය වූ මිහිරි උදේ. මේක දකිනවා නම් කවුරු හරි නිත්‍යයි කියලා. ඒ කියන්නේ වෙනස් වෙන දෙයක් නෙවෙයි කියලා. සැපයි කියලා. ඔව් තමාගේ ආත්මයයි කියලා. ඔව් ආරෝග්‍ය මේක ලෙඩක් නැහැ කියලා. ඔව් මේකේ ආරක්ෂාවක් තියනවා කියලා. කේමතෝ ආරක්ෂාවක් තියනවා කියලා. දකිනවා නම් මේ වර්තමානයටත් තියෙන්නේ එයා ඔයගොල්ලන්ගේ තණ්හා වැඩිම පමණයි. තණ්හා වැඩෙනවා නම් ඊට පස්සේ වැඩෙන්නේ උපදී. තණ්හා උපාදානෙට හැරෙනවා. උපාදානෙන් භවය හැදෙනවා. තණ්හාව තමයි උපාදානෙට හැරෙන්නේ. ඒතර තණ්හා උපාදානෙ වෙච්ච ගමන් උපාදානෙ වෙලා එයා ක්‍රියා කරද්දී භවය තමයි හටගන්නේ. ඒ භවයෙන් මොකද වෙන්නේ? උපතක් කරා යනවා. ඒ නිසා මෙයාට හැදෙන්නේ දුක විතරයි. ඒගොල්ලන්ට දුකින් දුම්නසින් බේරෙන්න නම් හම්බුන්නේ නැහැ කියනවා. මාණෙනි මේ ඇසකරණාසයේ දිවක මනස ගැන බුදුරජාණන් වහන්සේගේ උපමාව මේක මොකක් වගේද? මේ වන්න සම්පන්න හොඳට පෙනුම තියෙන ගන්ධ සම්පන්න. ඒ කියන්නේ හොඳ සුවඳ රස සම්පන්න හොඳ රසවත් හලාහල විස මිශ්‍ර බීමක් වගේ කියනවා. හොඳට හොඳ පැහැපත් හොඳ සුන්දර පෙනුමක් තියෙන මනා සුවඳක් තියෙන මිහිරි රසයක් තියෙන විස මිශ්‍ර කළ බීමක් තියෙනවා. එතකොට මෙතනට එනවා පුරුෂයෙක්. ගම්මාවිතත් හොඳටම ග්‍රීස්මේට අහුවෙලා පිපාස වෙලා කලන්ති හැදිලා හොඳටම අමාරුවෙන් පුද්ගලෙක් එනවා. එනකොට යාට කියනවා එම්බා පුරුෂය මෙන්න බීමක් තියෙනවා. මේ බීම මේ බලන්න හරිම ලස්සනයි. පොඩක් බලන්න බීමට ලං වෙලා නැහැ තියලා සුවඳයි. පොඩ්ඩක් මේ බීම පොඩ්ඩක් දිවේ ගෑවුනොත් මේ බීම හරිම රසයි. හැබැයි මේ බීමට විස දාලා තියෙන්නේ. දැන් යාට පිපාසිත තියෙනවා. දැන් පිපාසිත කෙනෙකුට මේ කාරණේ කියන්නේ කියනවා සචේ ආකංකසි පිව ඉදින් කැමතිනම් බොන්න. පිවතෝ හිකෝතං ඡාදිස්සති. බුද්ධිත් මේක ඔබ හරි සන්තෝෂයට පත් වේවි. ප්‍රීතියට පත් වේවි. වන්නේනපි ගන්ධේනපි රසේනපි ඒක පාට ගැනත් ඔබ සතුටු වෙයි. මේක සුවඳට සතුටු වෙයි. හැබැයි මේකේ රසයටත් ඔබ ගොඩාක් සතුටු වෙයි. හැබැයි මේක බිව්වට පස්සේ ඔබ කපෝති. ඔබ ඉවරයි. බිව්වත් මොකද වෙන්නේ? ඔබ එක්ක මැරෙනවා. එක්ක මාරාන්තික වේදනාව විඳ විඳ සිටීවි. ඒතර මෙයා කියනවා නෑ නෑ නෑ මොන වුණත් කමන්නේ ඔක මට දෙන්න කියලා. එයා මොකද කරන්නේ? දැන් යාට පිපාසි වැඩි. එයාලක දැක්ක ගම මොකද කරන්නේ? මේක අරගෙන සහසා. සහසා කියන්නේ ඔසැහැසිව ඉක්මනට උදුරගෙන අරගෙන කෝ දෙන්න කියලා මොනවා කියනවා. ඒක බීලා විශාල කරදරයකියා වැටෙනවා. අන්න ඒ වගේ කියනවා මේ මිනිස්සයා ඇස කන නාසය දිවකය මනස නිසා කරදරේ වැටෙන්නේ. අන්න ඒ වගේ කියනවා අන්න ඒ වගේ මහණෙනි අතීතේ ජීවත් වෙච්ච අය මේ ඇස කන නාසය දිවකය මනස පාවිච්චි කළේ පැනිබීමක් වගේ විෂසහිත බව නොසලකා පැනවීමක් කියලා හිතලා කිව්වා. මේ ඇස කරන ආසී දිවකයි මනස පාවිච්චි කළේ. ඒගොල්ලෝ දැක්කේ මේ ඇස වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ දැක්කේ මේ කන වෙනස් වෙන්නේ නැහැ කියලා. නාසය, දිව, ශරීරය, මනස. ඒගොල්ලෝ දැක්කේ මේ ආයතන හයෙන් තමයි සැප ලැබෙන්නේ කියලා. ඒගොල්ලෝ දැක්කේ මේ ආයතන හය තමාගේ ආත්මයයි කියලා. ඒගොල්ලෝ දැක්කේ මේ ආයතන හය ලෙඩක් නැහැ කියලා. මේ ආයතන හය තුල ආරක්ෂාවක් තියෙනවා කියලා. අන්තිමට උනේ ඒගොල්ලෝ තුල තෘෂ්ණාව වැඩුණා. තෘෂ්ණාව වැඩිච්ච නිසා ඒගොල්ලෝ තුල හටගත්ත උපදී. උපදී හටගත්තු නිසා ඒගොල්ලන්ට දුකම ඉපදුනා මිසක් දුක නැති වුණේ නෑ ඒගොල්ලන්ට කාටවත් දුකෙන් නිදහස් වෙන්න බැරුව ගියා. ඒ වගේම තමයි කියන මහණෙනි අනාගතේ අනාගතෙත් මේ අසකන නාසයේ දිවකය මනස තනිබීමක් වගේ බැලුවෝ මිහිරි සුවඳ ඇති ලස්සන පෙනුම ඇති ප්‍රණීත රස ඇති බීමක් හැටියට බැලුවොත් එයා බලලා තියෙන්නේ අසකන නාසයේ දිවකය මනස අනිත්‍ය වශයෙන් වෙනස් වෙන්නේ නෑ කියලා සැප ලබා දෙන දේවල් කියලා ඊළඟට තමාගේ ආත්මයයි කියලා ලෙඩක් හැදෙන්නේ නෑ කියලා ආරක්ෂාවක් තියනවා කියලා. ඉතින් මේ නිසා ඒ හැමෝ තුළම වැඩෙනවා කිව්වා තෘෂ්ණාව. තෘෂ්ණාව වැඩෙනවා කිව්වා ඒ තෘෂ්ණාව වැඩෙන නිසා ඒ හැමෝටම උපදී වැඩෙනවා. ඒ නිසා දුක වැඩෙනවා මේකෙන් බේරෙන්න බෑ කිව්වා. දැන් බලන්න පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ උගන්වපු මේ ධර්මය මේ ලෝකේ අල්ප පිරිසයි. ඒ කියන්නේ මේ ලෝකේ සමස්ත ලෝකේ මිනිස් වර්ගයා ගත්තොත් දශම ගණනක්වත් මේ ධර්මයේ දන්නේ නැහැ. එතකොට මේ සමස්ත ප්‍රජාවම මේ අසකනනාසී දිවකය මනස තුල තෘෂ්ණාව පදිංචි වෙලා හිට මේ තෘෂ්ණාව අරමුණෝස්සේ ක්‍රියාත්මක වෙලා උපදි කරා යනවා දුක කරා යනවා. මේ කාටවත් බේරෙන්න පිළිවිලක් නැහැ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මේ නිසා කාටවත් බේරෙන්න විදියක් නැහැ කියනවා. වර්තමානයේ කාටවත් බේරෙන්න විදියක් නැහැ කියනවා මේ බලන කෝණේ වැරදි නිසා. ඊළඟට පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අතීතේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු හිටියා. ඒගොල්ලන්ට මේ ධර්මය අහලා ඇසකන නාසය දිවකය මනස කියන මේ ආයතන හය ඉගෙන ගත්ත. මේක ප්‍රිය ස්වභාවයක් තියෙනවා, මේක මිහිරි ස්වභාවයක් තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ දැනගත්ත මෙතනින් තමයි මේ තෘෂ්ණාව හටගන්නේ කියලා. මේගොල්ලෝ දැනගෙන හිට මේගොල්ලෝ මේක ගත්තේ නෑ නිත්‍ය වශයෙන්. අතීතේ හිටපු කොටසක් හිටියා. ඒගොල්ලෝ මේ ඇසකන නාසය දිවකය මනස හැමතිස්සෙම බැලුවේ වෙනස් වී යන දෙයක් හැටියට. ඊළඟට කියනවා මේක දැක්කේ දුක හටගන්න දෙයක් හැටියට. මේ ඇසකන නාසය දිවකය මනස දැක්කේ ආත්මයකින් තොර වූ දෙයක් හැටියට. මේක දැක්කේ රෝග උපද්දවන දෙයක් හැටියට. භයතෝ අද්දක්කෝ, බය උපද්දවන දෙයක් හැටියට තමයි ඇස ගැන දැක්කේ. ඇසකන නාසය දිවකය මනස දැක්කේ අභ්‍යන්තර සම්මර්ෂණේ නේ. මේ අභ්‍යන්තර කියන්නේ මේ ජීවිතය ඇතුළේ ඔච්චරයි. ඉතින් මහණෙනි අන්න ඒගොල්ලෝ මේ විදිහට බැලපු නිසා අර ඇසකන නාසය දිවකය මනස තුළ යම් තණ්හාවක් තිබ්බද ඒ තෘෂ්ණාව නැති වෙලා ගියා. තෘෂ්ණාව අත්හැරියා. තෘෂ්ණාව අත්හැරපු නිසා ඒගොල්ලෝ උපදිත් අත්හැරියා. උපදිත් අත්හැරිය නිසා ඒගොල්ලෝ දුකත් අත්හැරියා. මහණෙනි යමෙක් දුක් අත්හැරියාද එයා ජාති ජරා මරණ සූකේ වැළපීම් දුක් දුම්නා සසුන් වලින් එයා නිදහස් කියනවා. මහණෙනි අනාගතේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු දැනගන්නවා ඉගෙන ගන්නවා මේ අභ්‍යන්තර කාරණු හය. ඒ කිව්වේ ඇස කන නාසය දිවකය මනස කියන මේ හය මේ ලෝකයේ තියෙන ප්‍රිය ස්වභාවයෙන් යුතු මේරි ස්වභාවයෙන් යුතු දෙයක් කියලා ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. අනාගතීත් ඉගෙන ගත්ත අය මේගොල්ලෝ ඉගෙන ගන්නවා මෙතනින් තමයි මේ ප්‍රශ්නේ හටගන්නේ. ඊට පස්සේ අනාගතයේ මහණෙනි තමාර සමණු ඉන්නවා මේක දකින්නේ වෙනස් වෙලා යන දෙයක් වගේ. වෙනස් වෙලා යන ආකාරයේ අනිත්‍ය දකිනවා. මේ තුල තියෙන්නේ දුකයි කියලා දුක දකිනවා. මේ තුල තියෙන්නේ තමාගේ වශයෙන් පවත්වා ගන්න බැරි වූ දෙයක් කියලා අනාත්මයි කියලා දකිනවා. මේක මේ රෝග හට ගන්නවා කියලා ඇසකන නාසය දිවකය මනසකින් හයෙම දකිනවා. මෙතන බය උපදිනවා කියලා දකිනවා. මෙන්න මේ දැක්ම නිසා එයාලා ඒගොල්ලෝ මේ තෘෂ්ණාව අත්හරිනවා. තෘෂ්ණාව අත්හැරපු ගමන් ඒගොල්ලෝ අත්හැරලා තියෙන්නේ උපදී. උපදී අත්හැරපු ගමන් ඒගොල්ලෝ අත්හැරලා තියෙන්නේ දුක. දුක අත්හැරියද එයා නිදහස් කියනවා. ජාති ජරා මරණ සෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් වලින් ඒකන නිදහස් කියනවා. ඒ වගේම මේ වර්තමානයේ කෙනෙක් වර්තමානයේ යම් ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණ යම් කිසි කෙනෙක් වර්තමානයේ අහනවා ඇස කන නාසය දිවකය මනස ගැන ඇස කන නාසය දිවකය මනස ගැන අහලා එයා තේරුම් ගන්න මේක ලෝකේ ප්‍රිය වූ ස්වභාවයෙන් යුතු දෙයක් මිහිරි වූ ස්වභාවයෙන් යුතු දෙයක් කියලා. එතකොට මෙයා දැනගන්නවා මේ ප්‍රිය වූ ස්වභාවයෙන් තියෙන මිහිරි වූ ස්වභාවයෙන් තියෙන මෙතන තමයි සියලු ප්‍රශ්න හටගන්නේ කියලා දැනගෙන එයා මොකද කරන්නේ මේක බලන්න පටන් ගන්නවා මොන විදිහටද? ඔව් නැසී වෙනසී යන දෙයක් හැටියට ඇස් දෙක නැසී වෙනසී යන දෙයක් හැටියට කන් දෙක කන නැසී වෙනසී දෙයක් හැටියට නාසය නැසී වෙනසී යන දෙයක් හැටියට දිව නැසී වෙනසී යන දෙයක් හැටියට කය නැසී වෙනසී යන දෙයක් හැටියට මනස ඒ වගේ මේගොල්ලෝ දැනගන්නවා මේ ඇස කන නාසය දිව කය මනස ඔව් අනිත්‍ය නිසා දුකයි කියලා. ඒ වගේම යම් කිසි කෙනෙක් වර්තමානයේ එක නෝණින් සම්මර්සණය කරනවා නම් මේ තුල තමාගේ වශගේ පවත්වන්න දෙයක් නැහැ අනාත්මයි කියලා. ඒ වගේම යා සම්මර්සණය කර කර බලනවා නම් ඒ වගේම මේ තුල රෝග හට ගන්නවා කියලා. ඒ වගේම යා සම්මර්සණය කර කර බලනවා නම් මේ තුල බය හට ගන්නවා කියලා. එයා තුල යම් තෘෂ්ණාවක් තිබ්බනම් ඒ තෘෂ්ණාව යාත්තරිනවා. තෘෂ්ණාව යාගින් ගිලිහුණා කියන්නේ එයාගෙන් ගිලුහුනේ උපදි උපදි ගිලුහුණා කියන්නේ එයාගෙන් ගිලුහුනේ දුක ගිලිහි ගියා. එයා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම්ගලින් වලින් නිදහස්. ඒක මේ වගේ කියනවා පිපාසිත මිනිස්සෙ කලන්ති හැදිලා හොඳටම පිපාසෙන් අවුවට කර වෙලා එනවා. එයා එනකොට පිපාසෙන් වතුර ඉල්ලගෙන හොන්න තියෙනවා ලෑස්ති කළ වතුර එකක් පැණි බීමක් ජාස්තිකල පෙන්නලා කියනවා මේ බලන්න මේක පැණි බීමක් මේක හරි බලන්න මේක කොච්චර ලස්සනයිද මේ බලන්න ආයලංකල කොච්චර සුවඳයිද මේක දිවේ ගාගත්තොත් මේකේ රස ඔබට තේරෙයි මේක ඔබ පානය කරද්දී ඔබට හරීම සතුටක් දැනේවි ඔබට මේ රස දැනේවි මේ සුවඳ දැනේවි හැබැයි මේකට තියෙනවා වස දාලා හැබැයි ඔබ කැමතිනම් පානය කරන්න ඔබ පානය කරගත්තොත් හැබැයි ඔබ බැරි වෙලත් පානය කළොත් ඔබ මරණයට පත් වෙයි. එහෙම නැත්නම් මාරාන්තික වේදනාවට පත් වෙයි. එතකොට අර පිපාසිත මිනිසයා ග්‍රීස්යෙන් පීඩා වෙලා කලන්ත හැදිලා මේ පිපාසයෙන් ඉන්න මිනිසයා කල්පනා කරනවා මෙහෙම මට මේක මගේ මේ පිපාසි මම පස්සේ මොනවා හරි දෙයකින් කුළුණු කැඳකින් එක්ක මොනවා හරි දෙයකින් පැණි බීමකින් මොනවා හරි දෙයකින් මට පස්සේ මේක නිවා ගන්න පුළුවන්. හැබැයි මම මේක බිව්වොත් මං අමාරු වෙටෙනවා. මම ගොඩාක් හරදරයකට පත් වෙයි මේ නිසා. ඒ නිසා මම මගේ තියෙන පීඩාව පිපාසෙ මං ඉවසගෙන ඉන්නවා. මම මේක බොන්නේ. සෝතං ආපානීය කංසං පටිසංකා න පිවෙය්‍ය. පටිනිසජ්ජේ. මෙයා ඒක නෝනින් සලකලා ඒක ගන්නේ න්‍යාතට. එයා ඒක දුරු කරනවා. මේ නිසා යා මාරාන්තික කරදරයකට පත්වන්නේ නෑ. අන්න ඒ වගේ කියනවා අර මේ පිපාසිත මිනිස්සෙකුට ලැබෙන විස සහිත මිහිරි පැණිබීම අත්තරිය වගේ කියනවා. මේ කෙනාට මේ බේරෙන්න ලැබෙන්නේ. ඒ වගේ කියනවා කෙනෙක් අතීතේ වේවා වර්තමානයේ වේවා අනාගතේ වේවා ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය වශයෙන් දකිනවා කියන්නේ ඒක පාවිච්චි කරන්නේ නෑ කියනවා. යා තෘෂ්ණා උපද්දවන්න පාවිච්චි කරන්නේ නැහැ කියනවා. දුක් වශයෙන් කියනවා ඇස්කරණාසී දේවකයි මනස දකින්නේ. එයා ඒක තෘෂ්ණා උපද්දවන්න පාවිච්චි කරන්නේ නැහැ කියනවා. ඊළඟට අනාත්ම වශයෙන් තමාගේ වශගේ පවත්ව ගන්න බැරි දෙයක් හැරෙන්න කියනවා ඇස්කරණාසී දේවකයි මනස එයා දකින්නේ. ඊළඟට රෝග සහිත දෙයක් හැරෙන්න එයා දකිනවා නම් බය උපද්දවන දෙයක් හැරෙන්න එයා දකිනවා නම් එයා ඒක පාවිච්චි කරයිද? නැහැ නේ. බයපොද්දන දෙයක් කරලා එයා දකින්නකට මොකද වෙන්නේ? එයාගේ හිතේ තියෙන යම් තෘෂ්ණාවක් ඇද්ද? මේ තෘෂ්ණාව නැති වෙනවා කියනවා. තෘෂ්ණාව නිරුද්ධ වුණොත් අර උපදි නිරුද්ධ වෙලා යනවා. උපදි නිරුද්ධ වෙන නිරුද්ධ වෙලා තියෙන මොකද්ද? දුක. දුකෙන් එයා දුකෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේකේ දේශනා කරනවා. එදුකර බලන්න පින්වත්නි මේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සම්මර්ෂණය කිරීම අභ්‍යන්තර මේ සම්මර්සණය කරනවා කියලා උන්වහන්සේ අභ්‍යන්තරය කියලා පෙන්නේ ඒතර මොකද්ද? ඇස කන නාසය දිව කය මනස. දැන් අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේකේ දැන් අපි මේ කියාපු දේ ඔබට වැටහෙනව නේද? ඒතර ගැඹුරු දැන් මේක විස්තරය කරන්න ගැඹුරු දෙයක්. ගැඹුරු දෙය වුණාට බුදු කෙනෙක් ඉස්සරහායේ ගැඹුරු දෙය සරල දෙයක්. දැන් උන්වහන්සේ දේශනා කරන මේක ලේසියෙන් කාටවත් හොයාගන්න බෑ කියනවා. ඇයි මේ ඇසේ මේ පස්සේ තියෙන්නේ, කනේ මේ පස්සේ තියෙන්නේ, නාසයේ මේ පස්සේ තියෙන්නේ, තමන් පාවිච්චි කරන දිවේ මේ පස්සේ තියෙන්නේ, තමන්ගේ ශරීරයේ මේ පස්සේ තියෙන්නේ, තමන්ගේ මනසේ මේ පස්සේ තියෙන්නේ කියලා තමන්වත් දන්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩාක් දෙනෙකුට මේ පින් කරගන්නවත් අවස්ථාව නැති. දැන් අපි ගත්තොත් අර බුද්ධ කාලේ අර සිද්ධියක් තියෙන්නේ, නන්ද කියලා සිටුවරයෙක් හිටියා. එයාගේ බිරිඳ රේවති. නන්ද සිටුවරයා දාන දෙනවා. දාන දෙනකොට රේවති කරන්නේ දානට එන මිනිස්සුන්ට බැලලා ඉලවනවා. දාන දෙන්න බඩගුමුළු තියෙනවා, රේවති කරන්නේ බඩට ගිහිල්ලා හංගනවා. සේවකයන්ට ගහනවා, මෙයා මගේ දේවල් කියලා ඉබියතුරු දාගෙන හිටියා රේවති. අන්තිමට මොකද වුනේ? ස්වාමියා මැරුණා. ස්වාමියා මැරිලා ගිහිල්ලා දිවි ලෝකෙ උපන්නා. දිවිමානය පහළුණා නන්ද සිටුවරයාට. ඊට පස්සේ රේවති, ඔව් රේවති මරණාසන්න වුණා. මොකද වුනේ? යමපල්ලු ආවා. යමපල්ලු ඇවිල්ලා රේවතියට කිව්වා, ආ දැන් වරින් යන්න කියලා. දැන් යා ලෑසි දෙයන්ද නෑ. ඊට යමපල්ලු ඇදගෙන ගියේ. ඇදගෙන ගිහිල්ලා කෙලින්ම ඇදගෙන ගියා නන්ද සිටුවරයාගේ දිවිමානය ඉස්සරහට. ඇදගෙන ගියා පස්සේ රේවතියව අනේ කාගද මේ කියලා ඇහුවා. මේ කිව්වා මෙහෙම අසවල් මේ දඹදිව මේ අසවල් පවුලක් හිටියා. ඒ පවුලේ නන්ද කියලා සිටුවරයෙක් හිටියා. ඒ සිටුවරයා මෙහෙම තිසරණ පන්සිල් ආරක්ෂා කරන් දන් දුන්නා. අන්න ඒ සිටුවරයාගේ මේ කිව්වා. කිව්වට පස්සේ රේවතිය මොකද කිව්වේ? මමයි ස්වාමි දිනේ කිව්වා. ඔව් මම එයාගේ ඔව් බිරිඳ කිව්වා. මටයි මේකේ අයිතිය. අයිතිය කියලා දැන් යම දූතයන් ටික ඔහොම එහෙලා යන්න කිව්වා. යම දූතයෙක් වන්නේ ඔයාට නෙමෙයි මේක අයිති. ඔයාට අයිති තැනට දැන් අපි ඔයාව එක්කන් යනවා කිව්වා. කෙලීම නිරේට එක්කන් ගිහලා යමරජුරුව ගාවට ගෙනිච්චා. යමරජුරුව ගාවට ගෙනිච්චට පස්සේ යමරජුරුවන්ට කරන්න දෙයක් නැහැ නේ. යමරජුරුවන්ට තියෙන්නේ එයාගේ සිද්දකදී මතක් කරලා දීම විතරනේ. මතක් කරලා දීලා ඊට පස්සේ ඒ දඬුවම් දෙන එකේ කර්මයට අනුව සිද්ධ වෙන එකක්. ඉතින් මේ නිසා ලෝකේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ දුක හදන ප්‍රධාන දේ තියෙන්නේ තමා තුල කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක හදන දේ තමා තුල තියෙන. එහෙනම් මේක නිදහස් වෙන්න ඕනේ කවුද? තමාමයි. ඒකයි මේක තමයි එකම ඇත්ත. දැන් අනිත් සියලුම ආගම් ලෝකේ උගන්වන්නේ මේ අපි දුකට අපි වග කියන්නේ නැහැ. මිනිස්සු වග කියන්නේ නැහැ දුකට. කවුද ඒක කරන්නේ? දෙවියෝ. දැන් හින්දු ආගමෙත් උගන්වන්නේ මේ. හින්දු ආගමෙත් උගන්වන්නේ, අනිත් ආගම් වලත් උගන්වන්නේ නුඹට නුඹේ පව් වලට අච්චු දෙන එක හෝ නොදෙන එක හෝ දෙවියන්ගේ අතේ තියෙන්නේ. ඒ නිසා නුඹ කොච්චර පව් කළත් නුඹ දෙවියන් කෙරේ විශ්වාසී තියාගෙන ඉන්නවා නම් දෙවියෝ නුඹට පහදුනොත් උඹේ වැඩේ හරි. නුඹ නිදහස්. ඉතින් මේවා මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් ලෝකේ තියෙද්දි තමා විසින් තමාගේ විසඳුම හොයාගත යුතුයි කියන පස්සේ ලෝකෙට ඒක මහා අද්භූත කතාවක්. ලෝකෙ මිනිස්සු පුදුම වෙයි, කොහොමද මේ වගේ පුංචි සතෙක් තමා කියන්නේ, කොහොමද මෙහෙම තමා මෙහෙම එකකට, ඇයි දෙවි කෙනෙක් විසින්වත් කරගන්න බැරි දෙයක් කොහොමද තමන් කරන්න කියලා. අන්න ඒකයි පින්වත්නි මේ බුද්ධ දේශනාවේ තියෙන පුදුම සහගත ආශ්චර්යය. ඒ කියන්නේ අපිට මේ තියෙන පුංචි ජීවිතේ අපිට හසුරුව ගන්න උවමනා දේ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. මේ පුංචි ජීවිතය තුළ තියෙන වැඩපිළිවෙලේ තියෙන භයානකකම කියලා දෙනවා. ඒක උන්වහන්සේ අපට පෙන්눔 කරලා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. දැන් බලන්න මේ සම්මසන සූත්‍රයේ උන්වහන්සේ පටිච්චසමුප්පාදයේ අංග දෙකයි කියලා තියෙනවා. ජරා මරණ ගැනයි, තණ්හාව ගැනයි. පොඩි කියන එක උන්වහන්සේ මේකට අලුතින් පාවිච්චි කරපු වචනේ. දැන් හැබැයි පටිච්චසමුප්පාදයේ තේරෙන එක්කෙනාට තමයි මේ දේශනාව තේරෙන්නේ. අන්න මේ පටිසම්පාද ඉගෙනගෙන ඉල්ලේ තියෙන වැදගත්කම තියෙන්නේ පටිසම්පාදේ. හැබැයි හරි විදිහට ඉගෙන ගන්න ඕනේ බුද්ධ දේශනාවේ තියෙන විදිහට. පටිසම්පාද ඉගෙන ගන්න තියෙන හොඳම දේ තමයි මේ සංයුත්තනිකයි අභිසමයේ සංයුත්තේම තමන්ට යම් තාක් වැටහෙයිද ඒ තාක් කියවීම. තමන්ට මේක වැටහෙන්නේ 50 වතාවක් කියවුවට පස්සේ නම් 50 වතාවම යා කියවන්න ඕනේ. මොකද හේතුව තමන්ගේ දෙයින් නිදහස් වීම තමන් කරගන්න ඕනේ නේ. බාහිර කවුරුවත් ඒක කරලා දෙන්නේ, ඒක බාහිර කාටවත් කරලා දෙන්න පුළුවන් කමකුත් නැහැ. ඒකට අර බුද්ධ දේශනාව කියවන්න ඕනේ ඒකයි. දැන් විශේෂයෙන්ම මා මේ දේශනා පරිවර්තනය කර කර සරල විදිහට පරිවර්තනය කර කර දෙන්න හේතුව ඒකමයි. මොකද අපිටත් තිබුණ බුද්ධ දේශනාව කියන්නේ නැතුව පොඩ්ඩක් ওই මාතෘකාවක් කියලා සපේදයක් කියාගෙන යන්න. එතකොට අහන එක්කනාට හිතෙන්නේ ආ මෙයාට තමයි අවබෝධ වෙලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේට මේක අවබෝධ වෙලා තියෙන්නේ ඒ නිසා අපි මේ ස්වාමීන් වහන්සේ ළඟටම වෙලා ස්වාමීන් වහන්සේගෙන් වචනේ අල්ලාල්ල අපි මේ අවබෝධ කරගන්න ඕනේ කියලා. එතකොට මෙතන ඉස්මතු වෙන්නේ පුද්ගලික ප්‍රතිරූපයක් නෙමෙයිද? තනිකරම පුද්ගලික ප්‍රතිරූපයක්. ඒ පුද්ගලික ප්‍රතිරූපයක් ඉස්මතු වෙච්ච ගමන් ධර්මයෙන් නැති වෙනවා. පුද්ගලික ප්‍රතිරූපයක් ඉස්සරහට ආහප ගමන් එතන ඉඳලා ඉස්සරහට යන්නේ අගේ කරන්නේ ඉස්මතු වෙන්නේ හැමතිස්සෙම පුද්ගල ප්‍රතිරූපේ විතරයි ධර්මයෙන් නෙවෙයි. හොඳට බලන්න හිතලා ලෝකේ තියෙන විදිය. ලෝකයෙන් රටාව යම් තැනක ධර්මයේ ඉස්මතු වෙනවාද එතන ශාස්ත්‍රූරෙන් වහන්සේ ගැන කතා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපි කතා කරන්න පුළුවන්ද ශාස්ත්‍රූන් වහන්සේගෙන් බැහැරවල? බෑනේ. ශාස්ත්‍රූන් වහන්සේගෙන් බැහැර වෙලා කතා කරන්න පුළුවන් පුද්ගල ප්‍රතිරූපේ. දැන් පුද්ගල ප්‍රතිරූපේ කතා කරද්දී මම මෙහෙම මෙනෙහි කරගෙන ගියා මට අවබෝධ වුණා. මට අවබෝධ වුණා මට ගැඹුරු විදිහට මේක අවබෝධ වුණා මට වැටුණා මම නිදහස් වුණා ඒ නිසා මගෙන් අහපන්. මෙහෙම කිව්වොත් ඊට පස්සේ දැන් මමයි මේ විදිහට කල්පනා කරන ධර්මයේ වචන ටික ගන්නවා. හැබැයි ධර්මයේ වචන ටික අරගෙන මේ වචන දාලා කියනට මේ මගේ දෙයක් මේ කියන්නේ කියක ඕන දැන් ඕන මට උනට අර්ථ කියන්න පටන් ගන්නවා. එතකොට අහන එක්කිනාට තේරෙන්නේ නැහැනේ මෙයාට අවබෝධ වුණාද නැද්ද කියලා. අහන එක්කිනාට තියෙන ඉතින් එයාට අවබෝධ වෙලා ඇති කියලා තමයි හිතන්න වෙන්නේ නේ. ඊට පස්සේ කියනකට අහන කෙනා දන්නේ නැත්නම් ඒක ධර්මයට ගලපන්න. මොකද වෙන්නේ ඊට පස්සේ? අහන කෙනා සම්පූර්ණයෙන්ම අමාරු විවටෙනවා. මේකේ තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මයේ ස්වාමියා. මේ ධර්මයේ හිමිකරුවා. මේ ධර්මයේ අයිතිකාරයා. මේ ධර්මයේ පහළ වුණේ, ඉස්මතු වුණේ, මතු වුණේ බුදුරජාණන් වහන්සේගෙන්. උන්වහන්සේ තමයි ධර්ම නේතෘ. උන්වහන්සේ ඇර වෙන ලෝකේ කවුරුවත් වෙන කිසි කෙනෙක් නැහැ. මේකට හිමිකාරයෙක් නැහැ වෙන කවුරුවත්. ඒතර මේක එකම හිමිකරුවා කවුද මේ ධර්මයේ? ඔව්, ඒ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට අපි කවුද? ශ්‍රාවකයෝ. දැන් අපි ශ්‍රාවකයෝ හැටියට උන්වහන්සේගේ දේශනාවක් නම් අහන්නේ. එතකොට අපිට තියෙන්න ඕනේ මේ අපේ එක එක්කෙනාගේ පුද්ගලික ආකල්පේ නෙවෙයි උන්වහන්සේ මේකෙන් අදහස් කරපු දේ. ඒ අදහස් කරපු දේ කතා කරද්දී ඉස්මතු වෙන්න ඕනේ උන්වහන්සේ වදාළ ධර්මයයි. ඒ උන්වහන්සේ වදාළ ධර්මයට විතරයි මේ තමා තුළ අවබෝධය ඇති කරලා දෙන්න පුළුවන් වෙන්නේ. මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට බෑ පින්වත් මේක කරන්න. ඒකයි උන්වහන්සේ දේශනා කළේ අත්තදීපා විහෙරත අත්තසරණ අනඤ්‍ය සරණ. තමාම තමාට දූපතක් කරගන්න. එතන දීප කියලා කිව්වේ ආලෝකෙ නෙවෙයි, දූපත කියන එක. ඒක පැහැදිලිවම දේශනාවේ තියෙනවා දූපත කියන වචනේ. පස්සේ කාලේ එක එක්කෙනා තමාට තමාව ආලෝකයක් කරගන්න කියලා වැරදි අර්ථ දෙනවා. දීප කියන එක උන්වහන්සේ යොදලා තියෙන පැහැදිලිවම දූපතක් කරගන්න. තමාව තමාට දූපතක් කරගෙන අත්ත දීපා විහෙරත අත්ත සරණ තමාව පිහිට කරගන්න. අනඤ්‍ය සරණ බාහිර පිහිට කරගන්න එපා කිව්වා. ඊළඟට ධම්ම දීපා විහෙරත ධර්මයේ තමාගේ දූපත බවට ධර්මයේ පත් කරගන්න කිව්වා. ධම්ම සරණ ධර්මයේ සරණ කරගන්න කිව්වා. අනඤ්‍ය සරණ වෙන දේ සරණ කරගන්න එපා කිව්වා. එහෙමනම් අපිට තියෙන්නේ සරණ මොකද්ද? ධර්මය. නම් අපි ධර්මය හොඳට ඉගෙන ගන්න ඕනේ. ධර්මය හොඳට හදාරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා ධර්මයේ ඉගෙන ගන්න කිව්වා. සුතා, සුතා කිව්වේ ධර්මයේ හොඳට සවන් දෙන්න කිව්වා. දතා හොඳට ඒක දරා ගන්න කිව්වා. වචසා පරිචිතා වචනෙන් පුරුදු කරන්න කිව්වා. මනසානුපෙක්ඛිතා මනසින් මෙනෙහි කරන්න කිව්වා. දිට්ඨියා සුප්පටි විද්ධා ඒ ධර්ම කරුණු කාරණා අවබෝධ කරගන්න කිව්වා. එතකොට මේ රටාවට දැන් අපිට මේවා මේක සම්මසන සූත්‍රය, මේ සූත්‍රයේ අන්තර්ගතේ මේකයි, මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මේකයි කියලා මේක මතක තිබීම තමයි මෙතන තියෙන වැදගත්කම. එහෙම වුණාට පස්සේ කවදාවත් එතනදී ඉස්මතු වෙන්නේ නැහැ පුද්ගලෙක්. එතකොට පුද්ගලෙක් ඉස්මතු වුණොත් එතනදී ධර්මයට හානි වෙනවා. ධර්මයට හානි නොවෙන්න නම් මේ පුද්ගලයේ පුද්ගලයාගේ අත්දැකීම ඒක කිසිසේත්ම මේකට අදාළ නැහැ. මේකේ අදාළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නිර්මලව ඒ ආකාරයට පැවසීම පමණයි. එතකොට යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ නිර්මල ඒ ආකාරයට පවසනවා නම් එතනදී මේ බුදුරජාණන් වහන්සේගේ අදහස ඉෂ්ට වෙනවා. ඒ තමයි මේ ධර්මයේ කියාදීම. මොකද උන්වහන්සේ හැමතිස්සෙම කල්පනා කළේ මේ සත්වයා මේ ඝෝර සසරට වැදිලා ඉන්න එකෙන් එතර කෙරෙලීමක් ගැන. උන්වහන්සේ කතා කළේ එක දවසක් උන්වහන්සේ මාර්යා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේ දැන් ඔබ වහන්සේ බුද්ධත්වයෙන් මහන්සි වුණා. දැන් ඔබ වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. දැන් ඔබ වහන්සේ සංසාරෙන් එතෙර වුණා. දැන් ඉතින් විවේකයෙන් ඉන්න කිව්වා. ධර්ම දේශනා කරන්න යන්න එපා කිව්වා. මාර්ය මා දන්නවා කිව්වා නුඹේ අදහස. මාර්ය මේ නුඹ මේ කාරණේ කියන්නේ අනුකම්පාවෙන් නෙවෙයි කියලා මා දන්නවා කිව්වා. දයානුකම්පාවක් නැතුව කිව්වා නුඹ මේ කියන්නේ. නුඹ දයානුකම්පා විරහිත කෙනෙක් කියලා මා දන්නවා කිව්වා. එතකොට බලන්න එහෙනම් ධර්ම දේශනේ අරමුණ මොකද්ද? දයානුකම්පාව. බුදුරජාන් වහන්සේගේ මේ සෑම දේශනාකම තියෙනවා මේ සත්වයාට මේ ජීවිතේ සම්බන්ධයෙන් තියෙන මේ ප්‍රශ්නේ අවබෝධ කරලා දෙන්න ඕන කියන අදහස. ඒ අදහසින් තමයි උන්වහන්සේ මේවා දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා අර කාලයක් මුලින් අපි පුද්ගල ප්‍රතිරූප වලට අහුවෙච්ච නිසා ධර්මයටම ගෞරව දක්වන්න මිනිස්සුන්ට අමාරුයි අද. මොකද අද විශේෂයෙන් මිනිස්සු බලන්නේ පුද්ගල ප්‍රතිරූපයට තමයි මිනිස්සු ඇදිලා යන්නේ. එහෙම නැතු ධර්මයට නෙවෙයි. ඒ නිසයි එන්නේ ඉන්න ලෝක සත්‍ය තව තවත් පිරිහි යන්නේ. ධර්මයට ගරු කරනවා නම් මේ ලෝකෙ පිරිහෙන්නේ නැහැ. සෑහෙන දියුණුවක් කරා වේගෙන් යනවා මේ ලෝක සත්‍ය ධර්මයට ගරු කරනවා නම්. මොකද මේ ධර්මය තුල තමයි මිනිස්සයා සුවපත් කිරීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඉතින් බලන්න පින්වත්නි, දැන් මේකේ උන්වහන්සේ දේශනා කරා ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා. එතකොට මේක මේ ශ්‍රාවකයෙකුට තවදුරටත් ගැඹුරින් ඉගෙනගත්තු ශ්‍රාවකයෙකුට දැන් ඇස ගැන බලනවා නම් අනිත්‍ය වශයෙන් බලනවා නම් එයාට කල්පනා කරන්න පුළුවන් නේද? ඇස හටගත්තේ නාම රූප වලින්, කන හටගත්තේ නාම රූප වලින්, නාසය හටගත්තේ නාම රූප වලින්, දිව හටගත්තේ නාම රූප වලින්, කය හටගත්තේ නාම රූප වලින්, මනස හටගත්තේ. දැන් බලන්න පින්වත් හිතල මේ නාම රූප වලින් හටගත්තු ඇහි තෘෂ්ණාව පදිංචි වෙලා ඉන්නනම් නාම රූප වලින් හටගත්තු නාසය, නාම රූප වලින් හටගත්තු කනේ, නාම රූප වලින් හටගත්තු නාසය, නාම රූප වලින් හටගත්තු දිවේ, නාම රූප වලින් හටගත්තු කයේ, නාම රූප වලින් හටගත්තු මනසේනේ මේ පදිංචි වෙලා ඉන්නේ. එතකොට අපිට මේකෙන් තේරුම් ගන්න බැරිද මේ නාම රූප වලට කෙලින්ම අවිද්‍යාව සම්බන්ධයි කියලා? ඇයි? අවිද්‍යා සාගත වැඩපිළිවෙළ තුළ තමයි තෘෂ්ණාව පවතින්නේ. අවිද්‍යාව නැත්තම් තෘෂ්ණාව පවතින විදියක් නැහැ. දැන් අපි ගත්තොත් විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන, ආයතන හැදෙනකොට මේ ආයතන හයි ලස්සනට තණ්හා වැඩ කරනවා. එතකොට මේ තණ්හාව වැඩ කරන්නේ මේ ආයතන හයි සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියෙන්නේ අවිද්‍යාව මූලික කරගෙන. දැන් බලන්න අනවබෝධය කියන එක කොච්චර තදේට මේ ජීවිතයට කිඳා බැහැලා තියෙනවද කියලා. සතරමා ධාතු තුලක් තියෙනවනේ ඒක. සතරමා ධාතු තුලක් තියෙනවා. ඊළඟට නාම රූපයන්ගේ රූපේ තමයි සතරමා ධාතු. මොනවා සතරමා ධාතු? පඨවි, ආපෝ, තේජෝ. දැන් බලන්න මේ සතරමා ධාතු, ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතරමා ධාතුත් මේ පටිච්ච සමුප්පාදයට හසු වෙච්ච පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන්නේ තණ්හාව උපද්දවන දෙයක් හැටියටනේ. තණ්හාවට උදව් කරන දෙයක් හැටියට. දැන් ඇස තුල තණ්හාව පිහිටලා තියෙන නම් නාම රූපින් අනුබල ලැබෙන්න ඕනේ නැද්ද? ලැබෙන්න ඕනේ නේනේ. ලැබෙන්න ඕනේ. එතකොට නුවණින් මෙනෙහි කරන කෙනාට එතකොට හොඳ අවස්ථාවක් තියෙනවා කල්පනා කිරීමට. දැන් ඇහැ හටගන්නේ හේතු වුණා නම් යම් සතරමා ධාතු ඒවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන. ඊළඟට ඇහැට ගන්න හේතු වෙච්ච යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් චේතනාවක්, යම් ස්පර්ශයක්, යම් මානසිකාරයක් ඇද්ද මේවත් අනිත්‍යයි. මොකද ඒ සම්පූර්ණ සමූහයම, එහෙම නැත්නම් ඒ නාමත් රූපත් ඒ ඔක්කොම සකස් වෙලා තියෙන්නේ ඇහැ තුල තෘෂ්ණාව පවත්තන්න. ඒක නැති කරන්න ඔයක නිදහස් වෙන්න නෙමෙයි. තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න උපකාර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි. වෙන කිසිම එකක් නෑ තුස්සාව නිදහසෙන් උදව් කරන එක. එතකොට ආර්යෂ්ටාංගික මාර්ගය ඒකයි උන්වහන්සේ හැමතැනම පුන පුනා දේශනා කරන්නේ මහණෙනි මේ ආර්යෂ්ටාංගික මාර්ගයමයි ආර්යෂ්ටාංගික මාර්ගයමයි ආර්යෂ්ටාංගික මාර්ගයමයි මේකෙන් ඈතර වෙන්න තියෙන්නේ කියලා. ඇයි මේ තෘෂ්ණාව නැති වෙන විදියට ආර්යෂ්ටාංගික මාර්ගයේ මේ ඇහැ කන නාසය දිවකය මනසින් යුක්ත මේ ජීවිතය තුළ ආර්යෂ්ටාංගික මාර්ගය ඉපදීමෙන් තමයි මේ තෘෂ්ණාව ඇහි තෘෂ්ණාව නැතු යනවා. කනේ තෘෂ්ණාව නැතු යනවා. නාසයේ තෘෂ්ණාව නැතු යනවා. දිවේ තෘෂ්ණා නැතු යනවා. කයේ තෘෂ්ණාව නැතු යනවා. මනසේ තෘෂ්ණා නැතු යනවා. එහෙනම් එතන තියෙන්නේ මොකද ඊට පස්සේ? තෘෂ්ණා නැතු ගියානම්. ඔව් අවබෝධය. අවබෝධය තියෙනවා නිදහස විමුක්තිය තියෙන්නේ නේ. අන්න එතන ආර්යෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. දැන් ආර්යෂ්ටාංගික දැන් බලන්න හිතලා රහතන් වහන්සේ ගැන විස්තර කරන තැන් වල තියෙන්නේ කොහොමද? දසහංගේ සමන්නාගතු අරහති උච්චතිති. අංග 10 කින් සමන්නාගත ආර්යෂ්ටාංගික මාර්ගයේ මාර්ගංග 8යි සම්මා ඥාන සම්මා විමුති ඥාන කියලා කිව්ව විද්‍යාව විමුක්ති. එතකොට 10යි. එතකොට ඒ 10 තුලදී විතරයි රහතන් වහන්සේලගේ ජීවිතය ගෙවලා තියෙන්නේ. එතකොට ඒ ඔක්කොම බලෙන් උපද්දවගෙන තියෙන්නේ. සීය පාවිච්චි කළා, වීරිය පාවිච්චි කළා, නුවණ පාවිච්චි කළා, වෙහෙසිලා, මහන්සි වෙලා, මහන්සි වෙලා, මහන්සි වෙලා බලෙන් තමයි ආර්යෂ්ටාංගික මාර්ගයේ උපද්දවගෙන තියෙන්නේ. පහුරෙන් යනවා වගේ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහරණී ආර්යෂ්ටාංගික මාර්ගය කිව්ව පහුර. ඔබේ වීරිය කිව්ව හබල. එතකොට ඒ වීරිය ගැනිල්ලින්නේ මේ ආර්යෂ්ටාංගික මාර්ගේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වීරිය ගත්තේ නැත්තම් ආර්යෂ්ටාංගික මාර්ගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට වර්තමානයේ මිනිස්යාට දෙන අපහසුම මොකද්ද? මේ වීරිය ගන්න බෑ. අන්නේ මේ වීරිය කියන එක එතකොට ඔබ තේරුම් ගන්න තනිකරම පින් බලයක් කියලා, කුසල් බලයක් කියලා. ඒ වීරියෙන් තමයි පින් බලේ හටගන්නේ. දැන් සංසාරයේ තුල ඒ පින් කරපු අය දැන් ගොඩාක් අඩුනේ. පින් කරපු අය බුදුරජාන් වහන්සේ මුණ ගැහුණා, ධර්මයේ මුණ ගැහුණා, රහතන් වහන්සේලා මුණ ගැහුණා. ඒ වීර දැන් කාලේ මනුස්සයන්ට වීරිය නෑ. දවසක් දෙකක් සිල් දකී, දවස් තුනක් අතාරිනවා. කරන්න ඒකවත් කරගන්න බෑ. දවස් දෙකක් ඔන්න සමාධියක් වඩන්න වීරිය ගන්න, ඊට පස්සේ මොකක් හරි එක කරදරයක් විලා ඒක කරගන්න යාට බැරු යනවා. දවස් දෙකක් යා පුතක් පතක් කිව්වා එක දිගට වීරිය පවත්වන්න බෑ. එක දිගට පවත්වන්න බෑ. ඒක අසනීප හරි වෙනවා. කියන්නේ වර්තමාන මනුස්සයාගේ තියෙන අසරණ භාවය හරිම දුක්ඛදායකයි. ඒ කියන්නේ මේ අසරණ භාවයට විසඳුම් පේනතෙක් මානික විසඳුන්නේ නැහැ. ඒ මනුස්සයාට සසරෙන් ඈතර වීම තියා මේ ඈතර වෙන මාර්ගයේ යන්තම්වත් ප්‍රවේශ වෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඉතින් මේ අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ හරි විදියට මේ මාර්ගේ යන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. අපි මේකෙන් තේරුම් අරගෙන අපි අවබෝධ කරගෙන මේ දුෂ්කරතා අපි තේරුම් ගන්න ඕනේ. අපිට දුර්ලභම අවස්ථාවක් අපිට මේ ලැබිලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අපි ඉගෙනගෙන ඒ ධර්මයේ සිහි කරලා ඒ ධර්මයේ ටික ටික ටික පුරුදු කළා. අර මේ ජීවිතයේ අර වීරිය, සිහිය, ඥානය, ඒ කියන්නේ අර සම්මර්ෂණය. සම්මර්ෂණය අපි ඉගෙනගත් වචන මේකනේ. සම්මර්ෂණය කියව මොකද්ද? නුවණින් කල්පනා කිරීම, ආදි වශයෙන් කර කර මේක හොදට අපි පුරුදු කරන්න ඕනේ. අනාගතයේ හරි ආර්යෂ්ටාංගික මාර්ගයේ ඉක්මනින් වැඩෙන විදිහට. ආර්යෂ්ටාංගික මාර්ගයේ ඉක්මනින් වැඩුණොත් නේද මේ අපිට අවබෝධය ඇති වෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙනවානේ අර මට මතකයිට භූමිජ කියන සූත්‍රය තිබුණා. උන්වහන්සේ දේශනා කළා මහණනි කොච්චර කැමැත්ත තිබ්බත් ගව දෙනකගේ අන්දකින් අල්ලගෙන මොනතරම් ඇද්දත් යාතිකා කර කර දන්න සියලු යාදිනිකී කී ඇද්දත් අන්දකින් කිරි ලැබේවා කියලා කිරි ලැබෙනවද නෑ. හේතුව අන්දකේ කිරි නෑ. දේශනා කළා කැමැත්තෙන් වේවා අකමැත්තෙන් වේවා ගව දෙනගේ තනබුරුල්ලෙන් ඇදපු ගමන් කිරි එනවා කිව්වා. ඒ නිසා දේශනා කළා මහණෙනි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළොත් එයා නිදහස් වෙනවා කිව්වා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි යම් කිසි කෙනෙක් වැරදි මාර්ගයක යන්නේ එයාට හම්බ වෙන්නේ නැහැ කිව්වා කිසිදියා. ඉතින් මේ නිසා මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම වර්තමානයේ මිනිස්යාට නිර්මල ධර්මයේ සොයාගන්න අමාරු කාලේ විශේෂයෙන්ම අර පුද්ගලික ප්‍රතිරූප හැමතිස්සෙම ඉස්මතු වෙවි එන කාලේ ගැඹුරු ධර්මයේ කී කියා මිනිස්සෙන් අවුල් වෙන කාලේ තේ නිසා අපි මේක හොඳට තේරුම් අරගෙන දැන් ඒකයි මේ ඔබට මතක ඇති මහමෙවුනාවේ නම් මම මගේ යුතුයකම් ටික ඔක්කොම ඉස්ස කරලා තියෙන්නේ. මතකද ඔබට මම කිව්වා මේක ඉස්සල්ලාම ඇති කරගන්න කියලා? සීක බලපහ ශ්‍රද්ධාවනි පළවෙනි එකනේ ශ්‍රද්ධාව ඇති කරගන්න කිව්වේ මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඇති කර ගැනීම තුල විතරමයි අපට හැබැයි පිහිටක් කරා යන්න තියෙන්නේ. එහෙම නැත්තම් අර පුද්ගලි ප්‍රතිරූප වලට එකපාරට අහු වෙනවා. මොකද ලෝකයේ තුල ධර්මයේ ඉස්මතු වෙච්ච නැති තැන පුද්ගලි ප්‍රතිරූපය කියන ආකර්ෂණීය දෙයක් නෙමෙයිද? ආකර්ෂණීය දෙයක්. එතකොට ධර්මයේ ඉස්මතු වෙච්ච නැති තැන ඒ පුද්ගලි ප්‍රතිරූපයට අනිවාර්යයෙන්ම අහු වෙනවා. ඒකට අහු නොවි ඉඳනනම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න අනිවාර්යම බුද්ධ දේශනා දැනගෙන තියෙන්න ඕනේ. බුද්ධ දේශනා දැනගන්න බැරි වුණොත් අවබෝධයක් ඇතිවන්නේ අවබෝධයක් ඇතිවන්නේම නැහැ. උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි මොකක්ද කියලා තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙන්නේම නැහැ. මොකද උන්වහන්සේගේ හොඳට මතක තියාගන්න ඕනේ මේකේ තුන් තේරවිලි නැහැ කියලා. තුන් තේරවිලි කියන්නේ මොනවා? තුන් තේරවිලි කියලා කියන්නේ ඕන එක වචනයක් අපි කියනවා. කිව්වට පස්සේ ඒක තෝරලා දෙන්නේ ඔව් වෙන එකකින් තමයි ඒක තෝරලා දෙන්නේ. මේ වගේ තමයි සමහර විට මේ බුද්ධ දේශනාවල වචන අරගෙන තුන් තේරුළු තෝරන්නේ සමහර විට මේ තෝරන ඔබට අහන්න ලැබෙයි. එතකොට තේරුම් ගන්න මේ කාන්තිම මේ අධර්මයයි. මේ අධර්මයයි. මේ අධර්මයයි කියලා නිශ්චයකට පැමිණෙන්න ඕනේ. මොකද මේ දේශනාවල තුන් තේරෙවිලි නැහැ. මේවේ තියෙන තනික ඍජු භාෂාවක්. බුද්ධ දේශනාවේ තියෙන්නේ වක්‍ර භාෂාවක් නෙමෙයි. මේ අවුරුදු 2500කට පස්සේ අපිට අමුතුවෙන් අර්ථ හොයාගන්න, අමුතුවෙන් මේ වචන වලට අකුරු වෙනස් කරලා කෑලි කඩලා හොයාගන්න. මම දැක්ක පටි සම්බිදා සෝරලා තියෙනවා. පටි සම්බිදා කියන්නේ සංවල පටි ගලවනවා. මේ ගැඹුරු කී කී මේ කියන්නේ මේ. එතන මේ වහනකට හිතෙන්නේ මොකද්ද? තව එකක් මම දැක්ක තියෙනවා මේ හොඳම ධර්ම ශ්‍රවණයේ හොඳම ක්‍රමේ තමයි ශ්‍රවණයේදී මේ කාතරේ මේක. හරිම පුදුමයි මට. මේ වගේ දේවල් ලැබුවම පස්සේ මේ වාහන මිනිසුන්ට මොනවා වෙයිද කියලා. ඒක ඒ නිසා මම මගේ යුතුයකම ඉෂ්ට කළා කියලා කිව්වේ පින්වත්නි, මම පුළුවන් තරම් මට ශක්ති ප්‍රමාණෙන් මම මේ දේශනාවල් තේරෙන භාෂාවට පරිවර්තනය කර කර පරිවර්තනය කර කර පරිවර්තනය කර මට තේරෙන භාෂාවට පරිවර්තනය කර කර දුන්නා. ධර්මයේ ගරු කරන කෙනාට ප්‍රශ්නයක් නැහැ. ධර්මයට සත්කාර සම්මාන කරන කෙනාට කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුද්ගලික ප්‍රතිරූප හොයාගෙන යන කෙනෙක් නම් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ පුද්ගලික ප්‍රතිරූප කෙනාට ඕනේ තමන්ට පිරිසිමැදී තමන්ගේ නම කියලා අඬ ගහලා මේ ඉඹලන්න අන්න අසවලාට අවබෝධ වුණා. ඔබලන්න මගේ වනහල අන්න අවබෝධ වුණා. අන්න ඒක හොය හොයන එක්කිනාට නම් ඉතින් මේව හරියන්නේ නැහැ. එයාට ගැලපෙන්නේ ඊ ගොඩ තමයි. ඒ නිසා එයා මොකද එතනත් ඊපස්සේ පිරිසිමැදී විශ්මතු වෙන මොකද්ද? පුද්ගලිකත්වයනේ නේ. ඊට පස්සේ ඔන්න පිරිස අතර එයාට සම්මානයක් හම්බ වෙනවා, ගෞරවයක් සම්මානයක් හම්බ වෙනවා. ආ අසවලා අසවලාගේ ධර්මය අහලා අවබෝධ වෙලා. එතකොට මොකද වෙන්නේ? ඒව හොයාගෙන යන අයට නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම්බ වෙන්නේ නැහැ. මේකෙදී විශේෂයෙන් මතක තියාගන්න ඕනි තමන් තුළ තියෙන උණු විශේෂම ගුණය මොකද්ද? ධර්මයටම සත්කාර කිරීම, ධර්මයටම ගෞරව කිරීම, ධර්මයටම සම්මාන දැක්වීම මිසක් තමාට නෙවෙයි. තමාගේ අවබෝධය කියන එකක් ඉස්සරහට ගන්න එපා කවදාවත්. ධර්මයටම සත්කාර සම්මාන දක්වගෙන යන තාක්කල් බුදු සසුන බබලයි. මොකද බුදුසසුන තියෙන කව මතද? ධර්මයේ බැබලීම මත මිසක් පුද්ගලි ප්‍රතිරූප මත නෙවෙයි. ඉතින් මේක හොඳට ඉගෙන ගන්න. අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනන්ත දේශනා තිබුණා. උන්වහන්සේගේ අනන්ත බුද්ධ දේශනා අද දක්වාම සුරක්ෂිතව පවතිනවා. ඉතින් අපි වාසනාවට ඒ සුරක්ෂිත කරපු ඒ උත්තමයන් වහන්සේලාට පින් සිද්ධ වෙනවා. අද අපි මේ නිර්මල ධර්මයේ විදිහටම ඉගෙන ගන්නවා. ඉතින් අද අපි ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මර්සණය කිරීම ගැන. ඉතින් භික්ෂුන් වහන්සේ නමකින් ලැබුවා මහණෙනි සම්මර්සණයේ අභ්‍යන්තරයේ සම්මර්සණය කරනවාද කියලා ඒකට දීපු උත්තරේ උන්වහන්සේ සෑහීමට පත්ුනේ නැහැ. එතකොට ආනන්ද හාමුදුරුව ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ හොඳයි කියලා උන්වහන්සේ කියා දුන්නා. ඒ කෙනෙක් නුවණින් විමසා විමසා බලා බලා යද්දී බලන්නේ ගුවා මේ දුක ගැන හොඳට මෙනෙහි කරන්න කිව්වනේ. මේ ලෝකයේ තියෙන මේ සත්‍ය මෝණ දිල ගැන දුක ගැන හොඳට මෙනෙහි කරන්න කිව්වා. දුක ගැන හොඳට මෙනෙහි කළා. ඊට පස්සේ කිව්වා දුක ගැන කල්පනා කළා. මේක නුවණින් විමසනකට මෙයාට අහුවේ කිව්වා කාර්යය මොකද්ද? උපදී නිසා මේ දුක හට ගන්නවා කියලා. එතකොට ඒ ගැන හොඳට නුවණින් මෙනෙහි කරගෙන යනකොට එයාට ඊළඟ කාර්යෙත් අහුවේ කිව්වා මොකද්ද? තෘෂ්ණාවෙන් තමයි මේ උපදී හටගන්නේ කියලා. ඊට පස්සේ තෘෂ්ණාව හටගන්නේ කොහොමද කියලා හොයාගෙන යනකොට යාට හොඳට අහුවේ කිව්ව කාරණේ ඇස්ස කන නාසය දියකයි මනස තුල මේක තුල ප්‍රවටෙනවා කිව්ව කෙනෙක් මේක බලනවා කිව්ව නිට්ටි වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් ආරෝග්‍ය වශයෙන් බය රහිත ආරක්ෂා සහිත දෙයක් වශයෙන් අමාරු වෙටෙනවා කිව්ව හරියට මොකක් වගේද? ඔව් වර්ණ සම්පන්න ගන්ධ සම්පන්න රස සම්පන්න පැණි බීම තියෙන වස මිශ්‍ර ආ